හැමදාම තෙරුවන් සරණයි. හැමදාම මම ඉතාම ගෞරවයෙන් අදත් අපි පිළිගන්නවා සතියේ දිනවල කරන ධර්ම සාකච්ඡාවට. අද සතියේ සඳුදා දවස අප්‍රේල් මාසේ 3 වෙනිදා. ඉතින් අද අපි මේක දැන් කතා කරන්න කල්පනා කරනවා මේ සූත්‍ර දෙකක්. එකක් බහුදීත සූත්‍රය, අනිත් එක ධනීය සූත්‍රය කියන සූත්‍ර දෙකෙන්. බහුදීත සූත්‍රය කියන එක ඉස්සෙල්ලා කතා කරනවා. මොකද ඒකම එකිනෙකට සම්බන්ධයි. එකක සූත්‍රයක අනිත් පැත්ත වගේ තමයි අනිත් එකේ තියෙන්නේ කියලා වගේ තමයි අපිට මේ පෙනෙන්නේ. ඉතින් මම ඒක කෙටියෙන් පොඩ්ඩක් කියලා ඉවරලා ධර්මසිරි මහත්තයා විශ්වනෝර ඉන්න ධර්මසිරි මහත්තයා දෙක තියෙනවා. එතුමාට යොමු වෙනවා අපිට විසම ආරම්භයක් ලබා දෙන්න කියලා. මොකද මේ සූත්‍රයෙන් කියන්නේ කියන එක ඊට පස්සේ අපි සාකච්ඡා කරමු නේද? බහුදීත සූත්‍රය කියනවා මේ විදිහටම. අපි ඔයගොල්ලෝ කාටත් එක ඇක්සස් තියෙනවා මම දන්නවා ඉන්ටර්නෙට් එකේ. නමුත් පොත බල බල කියවන්න කැමති අය කියවන්න අනිත් අයට පුළුවන් අර තියාගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ එක්කලක කොසල් දනව්වේ වන්ලයිබ් එක වැඩවසනසේක එකල්ලි එක්තරා භාරද්වාජ ගෝත්‍ර වමුණු කෙනෙක්ගෙන් ගොන්නු තුදුස් දෙනෙක් නැතුණා කියලා තියෙනවා. ඒ භාරද්වාජයිති ගොන්නු සංඛ්‍යාවක් නැතුණා කියලා. ඉතින් ඒ භාරද්වාජ ගෝත්‍රයෙන් වමුණු තෙම ඒ ගොන්නු හොයමින් වන්ලයිබ්ට ගියා කියලා කියනවා. ඊට පස්සේ වන්ලයිබේ ඒ යනකොට පුද්ගලයාට පෙනෙනවා තථාගතයන් වහන්සේ උඩුකය කෙලින් තබාගෙන සිහි එළවා පලක් මැද වැඩ සිටිනා භාග්‍යතුන් වහන්සේ දකිනවා. දැකලා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිලා අහනවා, මගේ ගොන්නු තුදුස් දිනෙක් අදට සදවසක් මුළුල්ලේ නොදක්නා ලැබෙත් නැති වෙනා. මේ මහණ වූ ඒකාන්තයෙන් එබන්දෙක් නැත. එහි මේ මහණතෙමේ සුව ඇත්තේකි. මහණට එහෙම ගොන්නු එහෙම නැහැ. ඒ නිසා සුවයෙන් සිටිනවා ඇති කියලා. යම් හේකි මේ මහණාට ලාමක වූ තලද කොළ එකක් දෙකක් පමණ ඉතුරු වූ තලද ඒකාන්තයෙන් නැද්ද? එහෙන් මේ මහණතෙමේ සුව ඇත්තේකි. ඊගාට කියන මාගේ හිස්සු ධානාගාරෙහි මීයෝ අධිකෝත්සාහයෙන් නටත්. මේ මහණාට ඒකාන්ත මේ මහණතෙමේ සුවයත්තේකි. ওই විදිහට උදාහරණ ගණනාවක් කියනවා. ඉතින් මම හිතනවා මම මේ උදාහරණ ටික ඔක්කොම මම මේකෙන් සිංහලෙන් කියනකොට සිංහල වචන ටිකක් සරලට තියෙන්නේ ඒක රසයක් අඩු වෙයි. ඒ නිසා මම හිතනවා මේ සූත්‍ර දේශනා මේ විදිහට මේ ඒ වගේ පැත්තකින් කියන්නේ යම් කිසි කෙනෙක් මේ තමන්ට මේ තියෙන දේවල් ගැන සහ ඒ තියෙන දේවල් ගැන එහෙම කියලා ස්වාමීන් වහන්සේ සත්‍යගතයෙන් වහන්සේට ඒවා නැහැ කියන තැනින් තමයි කතා කරන්නේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා ධම්මසේ මහත්මයාට. මම කෙටි ආරම්භයක් පමණයි ලබා දුන්නේ. ඔබතුමාට පුළුවන් ඒ උදාහරණයකින් අපිට කියන්න මේ ඔබන් දන්න ඔබතුමා ඉංග්‍රීසියකින් බලනවා කියලා. නමුත් සිංහලෙන් හරි කිව්වොත් හොඳ වඩා හොඳයි. ඉංග්‍රීසියෙන් වුණත් කමකුත් නැහැ. කොටස් තෙරුවන් සරණයි ධම්මසේ මහත්මයා. ගෞරවයෙන් ආරාධනා කරන්න මේ ජයන්ත මහත්තයාට පුළුවන් නේද අපිට කියවන්න බෞද්ධ සූත්‍රයේ? ජයන්ත මහත්තයා අපේ මේ කියවන්න පුළුවන් දවස් මහත්තයා සිංහල කොටස් නැති කියවන්න ඕනේ කියවන්න මේ සමහර වෙලාවට අර පිටක.lk එකේ සිංහල මීට වැඩි ටිකක් හොඳට තියෙනවා යම් යම් තැන්වල. නැත්නම් ඒක උන කිව්වොත් කමකුත් නැහැ. මේ මම එහෙනම් පිටක.lk එකේ කියවන්න ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න පාස්පත් තියෙනවා. ඔව්. ඒකෙන් කියන්න එක වාර ගන්නකම් මම කතා ගන්නද? අරගෙන ඉන්නේ. අරගෙන ඉන්නේ දරුවත් මහත්තයෝ. එහෙනම් ඒකෙන් කියන්න හොඳයි. ඒක සර්. ඔව්. ඒක කියනවා මේ මාසින් මෙසේ අසන ලදී එක්කලික භාග්‍යතුන් වහන්සේ කොසල් දනව්හි එක්තරා වන්න හැබික වසනසේක එකල භාරද්වාජ ගෝත්‍රික එක්තරා බමුණකුගේ ගොනුන් 14 දෙනෙක් නැති වූහ. ඉක්බිති භාරද්වාජ ගෝත්‍රික තෙන් බමුණු තෙමේ ඒ ගොනුන් සොයමින් වනල හැබ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ එක් පලක් බැඳ ශරීරයේ කෙලින් පිහිටුවා සිහිය පරිමුඛ කොට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක භාග්‍යවත්තුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි මේ ගාථාවන් කීය. මගේ ගණන් 14 දිනක් අදට සදවසක් පමණ දක්නට නැත. මේ ශ්‍රමණයන්ට ඉබන්දක් නැත්තෙන් ඒකාන්තයෙන් ඒ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි. යම් හේකින් මේ ශ්‍රමණයන්ට කෙතෙහි කොළ එකක්වත් නැති ලාමක තලද කොළ එකක් දෙකක් පමණ ඉතිරි වූ තලද ඒකාන්තයෙන් නැත්තාහුද එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි. ඉස්සු ධාන්‍යගාරයේහි මීයෝ දැඩි උත්සාහයෙන් නටති. මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් නිබන්ධක් නැත. එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි. මාගේ තනපත් ඇතිවිය සත් මාසක්ම ඉක්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේය. මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එවන්නක් නැත. එහෙයින් මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි. එක දරුවකු පමණක් ඇත්තා වූද දරුවන් දෙදෙනෙකු ඇත්තා වූද වැන්ද වූ දුවරු සද්දෙනෙක් මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන්ම නැත. එහෙයින් මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි. දුඹුරු පාටට තල ඇටවැනි කැලැල්වලින් ගැවසුණු ශරීරය ඇති මාගේ පැමි මා සයනය කළ විට පයින් ගසා මා පුබුදුවයි. යම් හේතුවකින් මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන්ම එබන්දක් නැද්ද එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැප ඇත්තේ වෙයි. දැස්න ණය හිමියෝ වුත් අපට දෙවයි මට චෝදනා කෙරේ. යම් හේකින් මේ ශ්‍රමණයන්ට එබඳු ණය නැත්තේද එහෙයින්ම මේ ශ්‍රමණතෙම සුව ඇත්තේ වෙයි. බමුණ කාගේ ගොනුන් 14 දින නැති වී අදට සදිනක් නොදක්නා ලදී. බමුණ යම් හේකින් මට එබන්දෙක් නැත්තේද එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තේ. බමුණ කාගේ කෙතෙහි ලාමක වූ තලද කොළ එකක් දෙකක් පමණ ඉතිරිව ඇත්තා වූ තලද වෙත්. බමුණ යම් හේකින් මට එබන්දක් නැත්තෙන් මම ඒකාන්තයෙන් සුව ඇත්තේ වෙමි. බමුණ තාගේ හිස්සු ධාන්‍යාගාරයේහි මීයෝ දැඩි උත්සාහයෙන් නට. බමුණ ඉබඳු ධාන්‍යාගාරයක් මට නැත්තෙන් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙමි වෙමි. බමුණ තාගේ තනපත් ඇතිරිය සත්මසක්ම ඉක්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසුනේ. බමුණ යම් හේතුවකින් මට එවැන්නක් නැත්තේද එහෙයින් ඒකාන්තයෙන් සුව ඇත්තෙන් වෙමි. සතමෙන් එක දරුවකු පමණක් ඇත්තා වූ දරුවන් දෙදෙනෙක් පමණක් ඇත්තා වූ වැන්ද වූ දුන් සත් දිනක් මට නැත. බමුණ එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙන් වෙමි. බමුණ තල ඇටවැනි කැලල්වලින් ගැවසුණු ශරීරයේ ඇති තාගේ බැමිණිය නිදිගත් තා පයින් ගසා පුබුදුවයි. බමුණ මට එවැන්නෙක් නැත. එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙන් වෙමි. බමුණ උදෑසන ණය හිමියෝ පැමිණ අපට දෙවයි කියා තද චෝදනා කෙරේ. බමුණ මට යම් හේතුවකින් එබඳු චෝදනාවක් නැත්තේද එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙන් වෙමි. යනුවෙන් වදාළ මෙසේ කී කල භාරද්වාජ ගෝත්‍රික බමුණ සෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. පින්වත් ගෞතමයන් වහන්සේ ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්සේ යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද වසන ලද්දක් විවෘත කරන්නේද මංමුලා වූවකට මාර්ගය කියන්නේද ඇත්තැත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් කවරින් ධර්මය පවසන ලද්දේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයේද සංඝයාද සරණ කොට යමි. මම තවත් ගෞතමයන් වහන්සේ විසින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. භාරද්වාජ ගෝත්‍රික බමුණු සෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සැවැද්ද හා උපසම්පත්තිය ලැබීය. උපසපන්නී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ සෙම තනි වූයේ වෙන් වූයේ පමා නොවූයේ කෙලෙස් තවන වීර්ය ඇත්තේ නිවන් පිණිස මෙහියෝ සිත්තත්තේව වෙසෙන්නේ නොබෝ කලකින්ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ සසුනේ පැවිදි වෙද්ද ඒ බඹසර කෙළවර වූ නිවන මේ ආත්මෙහිම එමේ විශිෂ්ට ඥානෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැවෙන විසීය. ජාතිය ශ්‍රේ වූවා බ්‍රහ්මචර්යාව වැස නිමුවන් ලදී. සියලු මාර්ග කෘත්‍ය කරන ලදී. මේ ආත්ම භාවයෙන් අන්නාත්මයක් නැතැයි යහපත් කොට අවබෝධ කළේ ආයුෂ්මත් භාරද්වාජ භික්ෂුව රහතුන් අතරේ එක්තරා කෙනෙක් විය. අලමුණ අරහන්ත වර්ගයයි. ප්‍රේණිමා වෙනවා. එරුවන් සරණයි. සරණයි. ඉතින් ඉතින් හරි රැකියාවදී මම කියුවේ විදියට මට ඉච්චරතර කියන්න බෑ. මම එහෙනම් පොඩ්ඩක් මේක මතක් කරන්න මේක මේ. දැන් මේක ඇහෙනකොට හරි සජීවී නේද? හරියට මේ අපේ කතාව නේද කියලා හිතෙන්නේ නැද්ද කාටවත්? අනිවාර්යෙන්ම මට නම් මගේම කතාව නේද කියලා හිතුණා. මේ ඇහෙනකොට ඒක හිතෙන්න ඕන. එකම තේ තියන්නේ අර බාධා වෙයිලා පයින් ගන්න නැහැ තාම ඉච්චර. ඒකත් කියන්න බෑ ඉතින්. සමනය කියමු නේද? මේ හරියම සජීවි දෙයක් මේ හරියට ප්‍රැක්ටිකල් මේ ලෝකේ වෙන දේවල් මේ දැන් ගිහි ගෙයින්න කෙනෙකුට වෙන්න පුළුවන් જાති මේ තියෙන එයාගේ මේ නොයිකුත් මේ කරුණු හතක් මෙයා කතා කරනවා මෙතන. දැන් මෙතන කැලේට ඇවිල්ලා මෙයා බුදුහාඳුර දකින්නවනේ. මෙයා මේ හරක් 14ක් නැති වෙලා ඉතින් මේ දවස් හතක් තිස්සේ හොයනවා මේ ඉතින් එයා මහවට හරක්ම ගෙන් තමයි කීරියතරන් එහෙම කළා මේ ජීවත් වෙනවා ඇති. ගෙදර ඉතින් කට්ටියත් වැඩි හින්දා ඉතින් එයාට ඇහෙන ප්‍රශ්නයක් මේ හරක් නැති වෙච්චි. බුදුහාඳුර මොකවද නේද බොහොම සනීපට අර සීති භූත කියන්නේ කූල් පිට සිංහලින් කියන සීති භූත නිමිච්ච විදියට බුදුහාඳුර අපර ධානයක සම්බන්ධයට මේ පළවෙනිදෙනේ පූර්වට ඉන්නවා ඉතින් මෙයා දැකපු ගමන් මෙයාට මේ දෙක වෙනස වැටහුණා. ඒකයි මේක තියෙන වැදගත්කම. මේ බුදුහාඳුර දැක්මෙන්ම අයියෝ මම මොකද මං කොතනද ඉන්නේ මෙයා කොතනද ඉන්නේ කියලා සග්ගා මෙයාට ක්ලික් වුණා. ඒක තමයි ප්‍රශ්නාව. ඒකේ ප්‍රශ්නාව තිබ්බා මෙයාට. ඉතින් මෙයාගේ දුක කියනවා ඉතින් බුදුහාඳුර. දැන් මේ හම්බෙලා මෙහෙමයි යාරක් තහතරන්න තියෙනවා මෙව වෙනවා. ඉතින් ඒක තාම හම්බුනේ නැහැ. තලහේන ඒක හරි ඉන්ටරෙස්ටිං නේ. තලහේනක් ඔයාලා තියෙනවා. පුරන් වෙලා. කොහින් නැතුව මොන හරි වෙලා පුරන් වෙලා ඉතින් මේක දැන් සමහර කුල වේලින්න ගිහිල්ලා සමහර භාගෙට මේ පැහිගෙන යන තල ඒවත් දැන් වෙයිලා ගිහිල්ලා ඉතින් මේක ඒකිනුත් තනිකර ටෝටල් ලොස් තලහේන නේද. හරක් ලොස් ඒ ලොස් එකකට මේ කියන්නේ. ඒක තලයේ ලොස්. ඒ ගැන සුහඳන්න ගිනන මෙහෙම වෙලා ඉන්නේ මම කොහොම එයාගේ දුක කියන්නේ. ඊට පස්සේ මේ එයාගේ ධාන්‍යාගාරේ BB අටුව කියම කටුව හරි විශ්සාරි. මේක ඉතින් මේ කියන්නේ වැඩක් මීයෝ නටන තමයි මේක දගන්නවා කියන්නේ මේක හිස්. ධාන්‍යාගාර හිස් අටුව තිස්සලා මේ පිල්ල තිබ්බනම් එහෙම සද්ද එන්නේ නැහැ. මේ දගන්න සද්දෙත් එන්නේ මේ හොඳටම හිඳිලා. ඒ පැතුනොත් එයාට හොඳටම අහේන්නේ. ඇතිව දාන්නේ නැති වෙලා. ඊවස්ස එයාගේ දෙ ගන්න තනපත් ඇතිරියක් තියෙන තනෝලේ වියාගෙන හිටපු ඇතිරිය. ඒකත් මුලින් පන්න වෙලා අවුරුදු හතක් ගිහින් අලුතෙන් ගක් අරගෙන නැහැ අරගන්න එයාට රිපෝට් කරන්න බැරි වෙයි. ඉතින් ඒ තනපත් ඇතිරිය දිගටම යූස් කරනවා ඒකෙම හැදෙනවා සත්තු. සත්තු දිලා මේක දැන් ඒ හිතා ගන්න පුළුවන් මේ ගඳ ගන්න හැදී මේක පාශිකන වේසත්වයක් ඇති. ඒ දාතේ අර චොයිස් ගන්න එක පාවිච්චි ගන්න වෙලා. ඒතර මෙයාට ළමයි දුවරු 7 දෙනෙක් හිටියා. ඉතින් අපි හරි කැමති නේ ළමයි ඉන්නකොට දුවරු මෙයා වගේ සතුටින් ඉන්නද ඒ කාලේ. ඉතින් මේගොල්ලෝ බන්දරා දීලා ඉතින් ඒ වෙලාවට ඉවර කළා මේ හයිතු ආ දැන් නැති මං හරි මගේ වැඩ ඉවරයි කියලා ඉන්නකොට එක්කෙනා ගෙදෙට එනවා අපව. නිකන් ඉන්න තනිය වෙන්නේ නැහැ. සමහර ළමෙක් සමහර දෙන්නෙක් අතින් අරගෙන වඩාගෙන ඒ දරුවෝ දුවලු 7 දෙනාම ආපහු ආවා. දැන් මෙයා හිතුවේ මේ දැන් මම සම්පතන්නේ මේ දරුවෝ ළමයි හිතුවේ දැන් මොකද වෙලා තියෙන්නේ දෙයටම ආපහු අනිත් පැත්තට ගිහිල්ලා. දැන් දුවලු ළමයි උත්තර දුවලුට ආපහු ගෙදර. ඒක බාහිරයවගෙනත් ඒ කියන කතන්දරේ හරි අනිමුලයි සජීවි. දැන් මෙයාත් වයිදර ගිහිල්ලා බාහිරයත් වයිදර ගිහිල්ලා ඒනි තලකැලල් ඇති කියන්නේ දැන් අර අස්සල තිබ්බ රූපේ තේරම දැන් වෙනස් වෙලා ඉතින් හැම රැලි ගහලා මේ පැචස් ඇවිල්ලා ඉතින් මේ හරිම මේ යථාර්ථي මේ කතා කරන්නේ යා කොහොමද අර මුලින් තිබ්බ මේව නෑ දැන් තේරෙනවද දැන් උදේට හැරෙන්න පයින් කරක් ගන්න නැකිටවා මම ඉනාවරම ඉරා ගියාට තමයි දුන්නේ ඉරා වෙන්නේ ගල් නෙවෙයි මේ ඉදිරිපත් කරන විදිය එතකොට ඒ නෝන ගැන එහෙම. ඊට පස්සේ දැන් මෙයා දැන් ওই සිටුේෂන් එකේ සීරම දැන් ණය වෙලා. දැන් උදේ පාන්දරම නායකාර වෙනවා හරි දෙන්න සල්ලි දෙන්න කියලා. මේ අම්මා ගන්න වැඩි. ඒකත් විශාල මේ හිදරඩ යන්නේ ඉතින් නෑ අරගෙන ගෙවා ගන්නත් බෑ. මේ කාරණා කියන උදාහරණත් කියලා දෙයගේ දුක කියනවා ඉතින්. වහන්සේ නම් කියන්නේ ගන්නෑ නේ මේ මේක කරුණක්වත් නෑ හරකුත් නෑ තල හෙනකුත් නෑ අටුවකුත් නෑ තනපත් ඇතිලිකුත් නෑ ළමයිනුත් නෑ භාර්යාවත් නෑ නාහේමියුත් නෑ වන්දන මොහ සතුටින් ඉන්නව නේද කියලා පස්සේ එයාට වැටුණා කියනකොට දැන් මගේ නම් මේව තිබ්බට මේ උදාහරණත් එන්න ගන්නෑ නේද අපූර්වට මේ ඉන්නේ කියලා. උදාහරණ ඒක අප්‍රූව් කරනවා. ඒක නේද මට මින් හරක් නැති හින්දා මං දැන් ඔය වෙන හැවිල්ල මට නැහැ නේ. දැන් මං හත හරක් නැහැ කියලා මට මේ ආතතියකුත් නැහැ. හරි නැති වුණා කියලා හොයන්න දැනගුත් නැහැ. ඒ අතින් නෑ මට ඒ ප්‍රශ්නේ නැහැ. ඒ අතින් මං සැනසෙල්ලේ ඉන්නවා කියලා. එතකොට මේ තල හේන මට තල හේනක් නැහැ. තල නැති නිසාම ඒ ගැන මට පොරිය ගන්න එක පුරන්වත් එකයි වැවුනත් එකයි. මම මේ දාන හොයාගන්නේ පින්ඩ පාද ගිහලා මට කවුරුහරි දෙන දෙයක්. ඉතින් මට ඒව වන්ද අවශ්‍ය නැහැ. අයිති ඕ මේ ඕනර්ෂිප් එකකුත් නැහැ. තලෙන්න. ඒක දාන්‍යකාරය තියෙන ඉතින් ධාන්‍යව හොලයි එකතු කරලා තියාගන්න මේ එහෙ ප්‍රශ්නේ මටත් නැහැ. මට අටුවකුත් නැහැ. ඉතින් අටුව නැත්තම් ඒක වීත් නැහැ, මී නැත්තම් මීවත් නැහැ, මොකක්වත් නැහැ. මේ ප්‍රශ්නේ තනියම මට නැහැ. ඉතින් මම ඒක සැනසෙල්ලෙන් ඉන්නවා ඒක නැති හින්දා. කනපත් ඇදිරියත් එහෙම ඒක විරාගය ගන්න මම ඉතින් ඕනනම් මට එහෙම තරම්පත් ඇති කතා වුණා පොල ටිකක් බිම දාලා මේ නැත්තම් මේ සංගල සිවිල් හතර නම්වල හදන පිමෙන් තියලා මම ගහක් කැඩෙන ගත්තා මේ ප්‍රශ්නේ කරා ඔය තරම්පත් ඇති කතා මොනවද නැහැ එතන තියෙන ඔය සත්තු ඉන්නේ නැහැ මොකවත් නැහැ ඉතින් ඒ පැත්තෙන් මට ඒ සැනසෙල්ල තියෙනවා ඒකට මට දරුවන් නැහැ කොහොමද ඉන්නේ ලංස දරුවන් නැහැ මට ළමයි හදින්න තියක් කියලා එක්කත් එතකොට ඉතින් මේගොල්ල මා බඳින්න වන්දර දීලා ආපෝ කනවෙන් දුන්නා කියමු එහෙම ඇවිල්ලා ආපෝ ළමයි අරන් එන එහෙම දෙයක් මට නැහැ. ඒ වැත්තේ මට ඒ බර සම්පූර්ණයෙන්ම මොන් නිදහසෙ. මම සතුටින් ඉන්නේ එතන. මට බාරයක් උකුත් නැහැ. එතකොට ඔය පයින් ගහන කතාව කිසිම දෙයක් තේම නැහැ. මොන ණය ගන්න. මට ණය වෙන්න හේතුවක් නැහැ. ණය වෙන්න කිසිම ඒ ඔය කාරණා බලපුවාම මම ඇත්තටම ඔය කියන එක හරි මම සතුටින් තමයි බොහොම සැනසෙල්ලෙන් ඉන්නේ මොකක් නැති හින්දා කියන්නේ. ඒ නැති එක තමයි සැනසෙල්ල. දැන් මේ නැත්තේ මොනවද කියන එක තමයි මම හයිලයිට් කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නැත්තේ මොනවද? මෙයාට තියෙන්නේ මොනවද? ඉතින් මේ කතා කරන්නේ මේ අපි ඔය ජීවිතයේ පවර් ජීවිතේ කිමෙහි අගය කරන, වැලියු කරන ඇසට්. සස් කියන්නේ උපදි කියමු අපි උපදි තමයි හරි වැටෙන්නේ මම හිතන්නේ උපදි කියලා. එතකොට ඒ නිවන් දකින කෙනෙක් රහත් කෙනෙක් පොදු වෙන කෙනෙක් සම්බෝපදි පටිනිස්සග්ග. ඒ සියලුම උපදීන් අපහැරපු වෙනවා. ඒ නිවන කියන්නේ ඒකම. එතකොට ඒ උපදි තියෙන කෙනා ඉතින් මේ මේ දුක තමයි විස්තර කරන්නේ. එබැවින් ඔක දුකක් කියලා මුලදී පටන් ගන්නකොට තියෙන්නේ නැහැ. මුලදී හරක් ඉන්නවට හා මට දැන් හරක් ඉන්නවා. මට හේනක් තියෙනවා. මට අටුව දිනන් පිළ. මට මේ අලුත් තනපත් පැතිරියක් තියෙනවා. මට දැන් ළමයි 7 දෙනෙක් ඉන්නවා දුර ලස්සන දුවරු 7 දෙනෙක් ඉන්නවා. ඒක දැන් පන්දල දිලා මම ඉතින් ඒ කරදරින් ඉවර වෙනවා නියති කියලා. මට බහ ලස්සන භාර්යාව හොත් ඉන්නවනේ. වයින් ගහන්නෙත් නැහැ ඒකාරේ. නායකන්ද ජීවිතේ මට සල්ලි භාගේ තියෙනවා නායොත් නෑ ඉතින් ඒ අගේ කළා තියාගෙන තියෙන දේ පල්ලි තියෙන ඉස්සර දැන් මේක වෙනස් වෙනවා දැන් මේ උපදීම දුකට හේතු වෙනවා ඉතින් උදාන්තරවල මේ එහෙම නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ ඒක නෝ සතුටින් ඉන්නවා කියලා මේ මේ ඉස්සරයි මෙතන කතාව තියෙන්නේ දැන් මේ දෙක කි මෙහෙම බුදුහාඳුරගෙන එහෙම නෑ කියලා කියනකොට මෙයාට අවබෝධයට යනවා මේකද එයාගේ ප්‍රඥාවක් තිබ්බ පිනක් තිබ්බ හරියටම අයියෝ මම මේ මොකද්ද මේ කරගත්තේ? අහගෙන නැහැ නේද කරේ දාන්නේ කිය. ඉතින් එයාට වෙල්ලම එයා ආපහු ගෙදර ගියේ නෑ. හරක් හොයන්න ගියේ නෑ. තලේන බලන්න ගියේ නෑ. අතුව බලන්න ගියේ නෑ. සම්පත් පිළියක් ගන්නවද බලුවේ නෑ. 12 දෙනා මේ දරුවත් එක්ක ඉන්න මේක බලන්නෙත් නෑ. බාහිරව ගන මොකවත් නෑ. නායකාරය රෝණයක් කරගන්න උදාහරණ වැදලා කියා මා මාන කන්න රොක්සම් බදා දෙන්න කියලා උදාහරණ වැඩි කළා. නන්ද මේ පේනවනේ වැඩි විතර මේ අපින් කරලා තිනා මේ අපින සම්පූර්ණ මේ අන්තිම ආත්මේ. ඉතින් මේ සුදුස් ප්‍රවැඩේට කියලා වැඩි වාර දුන්නා. එයා මහානන වැඩි කල් ගියේ නැහැ. ඉතින් කරන්න ඕන දේ කරගත්තා. එතන සාමාන්‍යයෙන් අර වී කියන දේස් හරි වැදගත් මේ මේ මහානෙන් කලින් කියන කතන්දරේ මේ කරුණු හතරක් ගැන කියනවා. ලොකුම කාක් සූත්‍රවල එන එකක්. දැන් ධර්මයේ දැක අවබෝධ වෙනකොට එයා කියනවා ඉතින් මෙහෙම ප්‍රකාශයක් කරනවා. ඒ ඒ අවබෝධය තුලමයි මේගොල්ලෝ මේ තෙරුවන් සරණ යන්නේ. හරි වැදගත් එකක් ඒක. නිකම්ම යන්නේ නැහැ. දැන් මේ මේ කතාව බුදුහන්වහන්සේ වචනය අහලා මේක පැහැදිලා අවබෝධ කරගෙන ඒ ප්‍රකාශය කරනවා. හරියට යටි කුඩු කරලා තිබ්බ දෙයක් උඩු කුඩු අතර හැරෙනවා වගේ කියලා. වහපු දෙයක් ඇරලා පෙන්නනවා වගේ කියලා. මම් මුලා වෙච්ච එකට පාර කියලා වගේ කියලා. ඒක හඳුරේ ඉන්න කිව්වට රූප දකින්ද තෙල් පානක් කල්නවා වගේ කියලා. මේ හරණු හතර හරියට යටික නෙවෙයි. යාගී ධර්මා ඒ අවබෝධය තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒක හරි සතුටින් බොහොම කියන්නේ. ඊට පස්සේ ආ ඒගොල්ලෝ කියනවා මොකද තිරවසන්න යනවා. තිරවසන්න ගිය කෙනා දුරහැරෙනවා නිවෙන්න. එතකොට ඒකයි දිල්ල ඉඳ තමයි යන්නේ. අපි උපදෙකන කතා කරමු දැන් දලුවත් තමයි මම කියන්නේ මේ ටික මම දැන් රහත් කරනවා නේ. අනේ ඔය සාදු බොහොම පින් දසවත ඉතින් ඇත්තටම මම ඔය සාදු කතා කරමු අද අපි බොහොම සරලව අප කල්යන් මිත්‍රෝ එක්ක නිකන් කතා කරන කෙනෙක් අපිට සාකච්ඡා මුදෙන් නෙමෙයි. දැන් තමයි දන්සමාත්‍ය මේ මට හිතුනේ දැන් මට හිතන කෙනෙක් ඔබතුමායි පැහැදිලි කරා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා කිව්වා දැන් ඔක දැන් එයා කියපු දෙය නෙමෙයි දැන් මම ඔක මම කරගෙනයි කතා කරන්නේ. මට ඔය කී ප්‍රශ්නනේ පොදවල් මට තියෙනවා. හරි ඒක මම කල්යාණ මිත්‍රේ මං ගැන නම් හිතන්නේ පොදෙන් තම තමන් ගැන හිතන්නේ. හොඳේ තම තමන් තින් දේවල් මං ගැන හිතන්න එපා කරුණා කරලා කවුරුත් මේ ඒක මං හිතන්නම්. මේ දැන් නමුත් මං කියනවා දැන් ඒක මට තියෙනෝනේ. අරව තිනවා මේ ළමයි ඉන්නවා ගෙවල් තිනවා ඇසස් තිනවා ඉන්වෙස්ට්මන්ට් තිනවා ඈ ඉතින් ඔය තව වෙන වෙන දේවල් කරනවා කොමියුනිස්ට් දාවෝල එක එක වේද කරනවා ගෙවල් එතකොට මේ මිනිස්සුන්ගේ බිල් ගෙවන්න ඕනේ ඉන්වොයිස් එවනවා ඉතින් ඔය කියන නයි ඒව නයිනේ ඉන්වෙස්ට් කරනවා කියන ඔය සෙට් එකේම තිනවා ඈ සෙට් එකම තිනවා එතකොට දැන් එතකොට මට පේනවා අපි ගත්තොත් අපිට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ නැතා වුණත් අපිට ගෞරව කරන පූජනීය ස්වාමීන් වහන්සේලා නම් කියනෝ නැහැ දැක්කම තිය බොහොම ශාන්තව ඉන්නවා කියලා අපි හිතනවනේ. ඉතින් එතකොට දැන් හිතෙනවනම් අනේ එහෙනම් මමත් ඉතින් ගියා නම් හොඳයි මේ මේ මේ හැබැයි ඉතින් දැන් අර ඉවර කළා මේක හදන්න ගත්ත එක මේක ඉවර කළා ළමයා දැන් ඉගෙන ගන්නවා ළමයාගේ මේක ඉවර කළා ඈ එහෙම හිතන ගතියට නේ දැන් මනස තියෙන්නේ. එතනයි මෙතනයි වෙනසක් තියෙනව නේද පැහැදිලිව බලන්න. එතන කියන්නේ මම හිතරපු ඉන මේ විදියයි අන්තරලෙන් මිත්‍ර ගැන නෙමෙයි මම ගැන කියන්නේ. මෙතෙන්දි මුකල් මුන්නේ මේ භාරද්වාජ ගෝත්‍ර වවුන් තමයි සියල්ල හදන්න ගියේ නෑ කර කර දේවල් ඉවර කරන්න හේදුවේ නෑ ඒවල කෙලවරක් දකින්න හේදුවේ නෑ. ඒ වෙලේම තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා සමීපයේ පැවිද්ද ලබා ගත්තා කියලා කියනවා. ඉන්නනතුරුව මේ ඒ ඝණයා කෙලින් වෙන්ව මිනිසුන්ගෙන් වෙන් නොපමාව කෙලස් තමන වෙලා ඇතුව නිවන් පිණිස එකාන පාරාර්ථනේ නිර්වාණයම කරගෙන හිත ඇතුව විසමින් කටයුතු කරා කියන එක තියෙනවා. ඉතින් අන්න ඒ කටයුතු කාරණා ඉතාමත් වැදගත් කියලා මට හිතුණා. මේ ඒකායන පාර්ථනාව ඒ කරගෙන මොකද අපි අදට මේ වන්නු සාකච්ඡා කරන බොහෝ විට මම අදත් කල්යම විශ්වෙන් ඉල්ලන්නේ මේ පැත්තට යොමු වෙන්න එපා. මේ අපි ඉන්න තැන ඉඳන් මෙතන දැන් ටිකක් කරගෙන මේ ඉන්න විදිහට අපි කලින් හිටිය විදිහට වඩා දැන් ඉන්න විදිහ හොඳයි මේ විදිහට යනකොට මෙහෙමයි. ඒ කතාව නෙමෙයි ඕනේ. මේ ඒකායන පාර්ථනාව නිර්වාණය නම් කලි යුත්ත ගැන අපි කතා කරමු. අපි කලාන කරා වෙනම දෙයක්. නමුත් අනිවාර්යෙන් කියන්නේ දෙන්නේ කාර කිසියම් ඉංගියක් ගන්න නම් මේ සියල්ල අතර දාලා මේ දැන් මම කරන්න ඕනේ මේක නෙමෙයි වෙන්න ඕනේ කියලා යොමුවක් ඇති වෙනවා නම් ඒක වැදගත්. ඒ නිසා මේ අපි ජනතා විශ්වවිද්‍යාලය ඒ වගේ අවසානයේ එක්ක කොටස මට හිතුණා තමයි වැදගත් කියලා. ඒක මම වැයමක් කියන්නේ දෙන්නේ. එහෙමයි. ඒක ඒක හරියට ඒක හරි වැදගත් එකක්. එතන එහෙම හිතෙන්නේ නැහැ හැමෝටම. ඒකට හේතු තියෙනවා. දැන් මේ මෙච්චර දුක තියෙද්දිත් මේ අපි ඒක අල්ලගෙන ඉන්නවානේ. පොරවාරි අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක ඒක හිතෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව වැඩිලා තියෙන්න ඕන. මේක දකපු ගමන් මෙයාට ක්ලික් වෙන්න ඕන. ඒක වෙන්න මේ අර ඉන්දිය ධර්ම වැඩිලා තියෙන්න ඕන. එහෙම නැතුව ඒක එහෙම යවෙන්නේ නැහැ. අපි කරන්න ඕන මම හිතන්නේ මේ හිත මෙහා කට්ටේ තෙන්ද එන්න ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්න ඒ පැත්තට ඒක හදා ගන්න ඕනේ. ඒක නැතුව ක්ලික් වෙන්නේ මේ මහනුවරගේ එහෙම මහනුවර ගියා කියලා මම එහෙම හරි එහෙම බෑ මට තේරෙනවා කිසි මොකද අනික ඒකට සුද්ධසන තියෙන වගේ මම ඒක මට හිතෙන්නේ එහෙම ඇත්ත නමුත් ඉන්ද්‍රිය ධර්මව දැන් භාරද්වාජ මේ අපිට අපි උපකල්පනයක් කරනවා එයාට ඔක්කොම ඉන්ද්‍රිය වැඩිලා තිබුණා කියලා. එහෙම නෙමෙයි දැන් අපිට කාලයක් කියලාත් නෑ එයා කොතරම් කාල පැවිදිද මේ අරහත් බවට පත් වුණේ කියලා. බොහෝ කාලයක් ඉතින් කිසියම් කාලයක් වෙන්නේ නැති මාස තුන හතරක් අවුරුදු තුන හතරක් වෙන්නේ නැති. ඉතින් එයා ඒ යොමුවෙන් පසුව එයා ඒ අදාළ විදිහට ඉන්ද්‍රිය වර්ධනය වුණා වෙන්න පුළුවන්. ඒ යොමු ඉතින් මොකද අපි බොහෝ විට මම ඒක කරගෙන යනවා කියලා ඉන්ද්‍රිය වඩ아가න යන ඉන්ද්‍රිය වඩ아가න යමු වෙනවා කියලා එහෙම හිතියම ඒකත් ප්‍රමාදයට හේතුවක් දෝ කියලා මට හිතෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට මෙතන හැකියාවක් තියෙනවා නම් මම දැන් මේකට සම්පූර්ණයෙන් යමු වෙනවා මේ අවස්ථාව මට මගේ ජීවිතේ හෙටද දන්නේ නැහැ. අනිද්දාද දන්නේ නැති වෙන්නේ. ඒ වෙනකොට මම ආයි මේ අපි දන්නවා අපි විද්‍යා කාමුද අපිට කියලා දීලා තියෙනවා බොහෝ අමුතුරු කියලා දීලා තියෙනවා අපි මොන දේ කරා වුණත් අවසානයේදී අපි ඇති වෙන සිත හැටි තමයි ඊගාවට ජීවිතයකට අපි යන්නේ ඒක අපි දන්නවා. එතකොට ඒක කොහොම වෙයිද? ඒ නිසා මේ ලැබි මේ අපි මල්ලිකා දිසකට වුණා වගේ අපි අදුකන කෙටි කාලයකට හරි මේ දුගතියකට යන්න අවස්ථාව තියෙනවා විසෝතපන වෙලාවත් නැත්නම්. එහෙමනම් මේ අවස්ථාවේදී දැන් පුළුවන් නම් අතහැරලා මට යන්න මේ සියල්ලම. මම මේ තියෙන දේවල් මේ විදිහටම තියලා මම ඒ වහදා දෙන්නේ නැහැ. ඒවල අඩුපාඩු කරන් තියෙන වැඩි ඉවර කරන්න නැතුත් මම දැන් යනවා කියලා යන්න මට පුළුවන් නම් හැගියාවක් තිබුණොත් ගිහිල්ලා තමයි පුළුවන් නම් සාකන්ත වෙන්න කියලා හොඳයි කියලා හිතුණා. ඉතින් මම හිතන්නේ එහෙම අවස්ථාවක් තියෙනවා නම් කාට හරි කියලා. සම්සි මහත්තයා මම ජයන්ත මහත්තයට පොඩ්ඩක් යොමු වෙලා ජයන්ත මහත්තයා මොකද හිතන්නේ කියලා කියන්න. ජයන්ත මහත්තයා තේරුම් ගන්න දවස් මාත් ඇත්තට මේ ඉතාමත්ම රසවත් කියන්නේ ධර්ම රසයේ මතුවෙන සූත්‍රයක් අපිට මේ අද හම්බුනේ. ඒ වගේම ධර්මසිරි මහත්මයාත් ඒක ඉතාමත්ම රසවත් විදිහට අපිට මතු කරලා දුන්නා. ඉතින් ඇත්තටම ඔබතුමා කියනා වගේ දැන් විතින් විත අපිට හිතෙනවා දැන් සමහර වෙලාවට විශේෂයෙන්ම මේක හොඳට කියන ධර්මය ගැන හිතනකොට ඒ වගේම මේ සමහර දේශන අහනකොට සමහර ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම කියනවා මේ කොහොම ගීජේ ඉඳලා හරියන්නේ නැහැ මහාන වෙන්න කියලා. ඉතින් එහෙම කියනවා. නමුත් දැන් එකක් තියෙන්නේ අපේ නීවරණ ගොඩක් වැඩි. ඒ කියන්නේ අපේ නීවරණ වැඩිකම හින්දා තමයි අපි මෙතන ඇවිල්ලා ඉන්නේ කියන එක ඒක අනිවාර්යයෙන්ම තේරෙනවා. මොකද අපි එක්ක දරුවන්ට ඇවිල්ලා නැත්නම් ස්වාමි භාර්යාවන්ට නැත්නම් දේපළ වලට මොනවා හරි තණ්හාවක් තියෙනවා මෙතන ඇලීමක් තියෙන හින්දා ඒක හොඳයි සපයි කියලා හිතාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ අපි ඒකට හේතුත් කියනවා. මෙහෙම දාලා ගියහම කවුද ඒගොල්ලන් බලන්නේ අපිට එහෙම යන්න පුළුවන්ද? වගකීමක් තියෙනවා දෙමව්පියන් හැටියට කියලා. නොයේකුත් විදිහේ හේතු සාධක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම කෙනෙකුට අවශ්‍ය නම් නිර්වාණය කියන එක ඒක හිතක් ඇති වෙන්න ඕනේ. අර හිත මගේ මම කියන්නේ මගේ කියලා මගේ හිත ඇතුළේ වෙන්න හේතුව තමයි මගේ තියෙන නීවරණ ධර්ම කියන එක මට තේරෙනවා. ඉතින් ඒක වෙලාවකට හොඳටම යන්න හිතෙනවා මම. තාවකාලිකව පවා මට යන්න හිතලා තිබුණ කාලයක් තිබුණා. ඒ අදහස මම තාමත් කරලා නැහැ. මේ නමුත් ඒකේ ප්‍රමාදයක් තියෙන බව තේරෙනවා. ඒක අප්‍රමාදේ කියන එක අපිට මට නැති බව තේරෙනවා. ඒක කරන්න ඕන බවත් දන්නවා. ඉතින් මේ වගේ ධර්ම යන්න එහෙනකොට ඉතින් ඉදිරියේ කුමක් සිද්ධ වෙයිද කියලා ඉතින් කියන්න අපහසුයි. ලෝසන්නේ දැන් තමයි එහෙමයි පරමාර්ථය ඇත්තට මම අහපු කතාව මේක මතක කරගන්නවත් හිතේ ඒකයි කිනිකුට දෙන්නෙකුට හරි මම මේ වචනෙම්ම මූණටම කියපුව ඉල්ලා සිටු එක්කෙන දෙන්නෙකුත් ඉන්නවා මෙතන මේ එහෙම වෙන්න කියලා. ඒ වගේ මේ කිනිකුට දෙන්නෙකුට හරි හිතනවා නම් මට දැන් මේකේ යන්න පුළුවන්. ගාවට මොනව වේද දන්නේ නැහැ. ඊගාව ජීවිතේ මොනව වේද දන්නේ නැහැ. කොහේ යන්න වේද දන්නේ නැහැ. මොකද මරන වෙලාවේ මොකක් හරි එකකට තරහ ගිහලා මොකක් හරි එකකට මේ වැරදි සිතක් ආවනම් ඒක ඒ අනුව වෙන්නේ තමයි. සෝතපන්න වෙලා නැත්නම් අපි බුදුදහම මේකෙන් ගත්තනේ ඔය. ඒ අනුව තමයි සිත වහන්නේ. එතකොට එහෙමනම් මේ වෙලාවේ පුළුවන් නම් මේ සියල්ල අතහැරලා යන්න කෙනෙකුට මේ ඒක මම හිතනවා වටිනවා කියන එක. අපිට ඉතින් අර මේ සූත්‍ර දේශනාවටම අපි නැවත හිත යොමු කරොත් එහෙම සූත්‍ර දේශනාවේ ධම්මසමාත්‍ය අපිට පැහැදිලි කරලා කිව්වා ඒ විස්තර. ඉතින් ඒ කියපු මනුස්සයාට එයා තථාගතයන් වහන්සේ හම්බෙන්න ඉස්සෙල්ලා එදා කැලේදී හම්බෙන්න මොහොතට ඉස්සෙල්ලා එයත් මේ දරුවෝ ටිකයි මේ තියෙන මේ එයාගේ ගොන්නු ගැන කියන අපිට ගොන්නු නැහැ, කාර් බාර් වෙන්න පුළුවන් අපිට, ආදේශ කරන්න පුළුවන් කාරුයි, ඒවලුයි, ධාන්‍යගාර, බැංක් කියන්නේ බැංකු account වෙන්න පුළුවන් අපේ, ඔයගෙ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ සියලු දේම මේ එයාට තිබුණා. එයා ඒ වයින්ම සැපයක් සුඛයක් විඳපු කෙනා. ඉතින් එයාටත් අපි හිතනා වගේම හිතන්න පුළුවන්. මට ඒවා මේ දාලා දැන් යන්න බෑනේ. ඔක ඉවරයක් කරගෙන යන්න ඕනේ. ප්‍රශ්න විසඳන්න ඕනේ. විසඳන පස්සේ මම කොහොම හරි යනවාමයි කියලා. ඒ වගේ මම නම් යනවාම තමයි. එයා රිටර් වුණාම නම් යනවාම තමයි. මේ ටික ඔක්කොම ඉවර කරාම කියලා අපි දැන් හිතන්නේ. ඒ වගේ හිත හිත ඉන්න පුළුවන්. එහෙම නැතුව අර තථාගතයන් වහන්සේ ගත්තා වගේ තීරණයක් ගන්න, සිද්ධාත් කුමාරය ගත්තා වගේ තීරණයක් ගන්න පුළුවන් නම් නේද? ඒක ඉතින් කෙනෙකු කියයි මහා ප්‍රවිදයට පාරමිතා පුරනවා කියලා. එහෙම තමයි තථාගතයන් වහන්සේ. නමුත් ඒ වගේම අනිත් අයත් කිසියම් ආකාරයක පාරමිතාවක් තියෙන්නේ නැති. නමුත් මේ වෙනස් මට්ටම අයත් ඒ වගේ කඩාගෙන ගියායි ඉන්නවා. ඉතින් අපිටත් එහෙම උනන්දුවක් ඇති වෙන විදිහට අපි අද කතා කරමු. අපිට ජනතාවත් කිව්වාගේ අද නැතත් හෙට නැතත් නවෝ කාලෙකදී උනන්දු ඇති වෙන විදිහට කතා කරමු. එහෙමයි කටයුතු වෙන්නේ. මේ විදිහට අපිට හම්බුණා සද්ධර්මයේ, මේ විදිහ අපේ කල්යාණ මිත්‍ර හම්බුණා. මේක තමයි හිතන්න පුළුවන් ලාස්ට් චාන්ස් කියලා. දැන් උනන්දු වෙන්න ඕනේ කියලා ඒ උනන්දු ඇති වෙන විදිහටම කතාවට යමු. හොඳයි මේ ශ්‍රීමති මහත්මියට අපි යමු. ශ්‍රීමති මහත්මිය ප්‍රමාණ සිං ගරු සිං මහත්මිය, ජයන්ත මහත්මිය, දලොත් මහත්මිය, හොඳ මාතෘකාවක් ඇත්තටම කතාවට ගත්තේ. අපේ ජීවිතවලට සම්බන්ධ මාතෘකාවක්. ඉතින් ගිහි ජීවිත ගත කරන, දරුවෝ ඉන්න, සැකියාවල් කරන අය විදිහට අපි ධර්මය ගැන බලන්න ඕනේ ආකාරය තමයි මට මෙතෙන්දි පැහැදිලි වෙන්නේ. ඉතින් දැන් මේ සූත්‍ර දේශනාවේ හැටියට බලනකොට දැන් භාර්යාවත් වයසට ගිහිලා දරුවොත් ලොකුයි විවාහ වෙලා, ඒ කියන්නේ මේ බමුණත් භාරද්වාජ බමුණත් මේ වයසක තත්ත්වෙට එනකොට අර ජීවිතේම සටන් කර කර හම්බ කරපු දේවල්, උපයපු දේවල් මුකුත් නැහැ අන්තිමට. අන්තිමට ඒවා සේරම මේ දිරාපත් වෙලා වැය වෙලා ගිහිලා Tamanට කියලා මුකුත් දෙයක් නැහැ. එතකොට ඕක තමයි අපිටත් වෙන්නේ මේ යන මාර්ගයේ මෙහෙම ගියොත්. ඒක තමයි මට සිහි වුණේ. ඉතින් අපි කොහොම මේ තියෙන සත්‍ය අනුව, අද තියෙන වර්තමාන සත්‍ය අනුව ඒ භාරද්වාජ බමුණ ගියා වගේ ගිහිල්ලා මේ ගිහි ජීවිතෙන් අයින් වෙලා කරන්න බැරි ප්‍රශ්න තියෙනවා. රැකියාවකට යන්න ඕන, මේ ජීවත් වෙන්න මොනා හරි හම්බ කරගන්න ඕන, ළමයින්ගේ දේවල් බලන්න ඕන, ළමින් උගන්නලා කරලා සෙටල් කරන්න ඕන, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවත් තියෙනවා කියලා අපිට ගැලවීමක් නැහැ. හදිස්සියවත් අද හෝ හෙට හෝ අපි මේ මියෑදුනොත් අපිට අපායකට ගියොත් ඔය දූදරුවවත් නෑ, දෑයවත් කාටවත් අපිව ගොඩ ගන්න බෑ. අපි කල්පගානක් අපිට දුක් විඳින්න වෙනවා. එතකොට ඒකත් අපි පොඩ්ඩක් සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට හිතලා ඇත්තටම අපි අපිට දැනට කරගන්න පුළුවන් දේ, අපේ මට්ටමින් කරගන්න පුළුවන් දේවල් අපි කරගන්න ඕනේ කියන අදහසක් මට තියෙන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා, දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පවා සවැත් නුවර කෝටි 7ක ජනගහනයක් හිටියා. එයින් කෝටි 5ක් මාර්ගඵලලාභීන්දු. ඉතින් ඇත්තටම ඒ වගේ ඒ පෞල් ජීවිත ගත කරන ගමන් අනාථපිණ්ඩික සිටුතුමා වගේ, විශාකා මහා උපාසිකා තුමිය වගේ, ඒ වගේ හරි අඩුගානේ අපිට මේ මාර්ගයේ දිගේවත් ගිහිල්ලා මොහොතක් මොහොතක් ගානේ අපේ සිතේ ඇතිවන කෙලෙස් වලින් අපි පොඩ්ඩක් මිදෙන්න විදිහට සතිමත් වෙඳීම වැදගත් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ ආකාරයට ගිහිල්ලා අවස්ථාවක් ලැබුණු ගමන් අපි මේ බරපතල දේවල් වලින් අයින් වෙලා සාසනිකව කටයුතු කරන්න ලැබෙනවා නම් ඒක අපේ වාසනාවක් වෙනවා. ඒ විදිහට තමයි මම හිතන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ශ්‍රීමති වාත්මි බොහොම කොම්පින්. ඔව් යාග දාර්ශ මහත්තයා, අපිටමා මතක් කරා මේ අතර මේ උපදී තමයි මේ දැන් අපි මේ කතා කරන්න තියෙන දේවල්නේ. දරුවෝ තියෙනවා, ගෙවල් තියෙනවා, කාඩ් තියෙනවා නේද? ඉතින් ඒවා මේ තියෙන දේවල්. ඒවා බොහෝ ලොකු කියලා තමයි ගත්තේ. ඔබතුමා හොඳින් කිව්වා ඕව දැන් උදානකෙ දැන් මම අපි මෙහෙ ඇවිල්ලා මේ ගෙවල් මේ ටික දාලා කියනකොට ඉතින් අනේ මේ සොය ඉන්නවා අසා කරන කම්මැලි කම. ඉතින් අපි එහෙම නෙවෙයි, අපි බොහොම දක්ෂ කට්ටිය, අපි බොහොම කඩිසර කට්ටිය. අපි ඉතින් ඒක වැඩි දෙයක් අනේ මිස් කරාට වැඩි දේවල් කරනවා. අපි ඉතින් දේවල් ගන්නවා, ඉන්වෙස්ට්මන්ට් කරනවා, එන ව්‍යාපාර පටන් ගන්නවා. ඒක මම කරාට නෙමෙයි, මම කියන්නේ ඔක්කොම කරපු දේවල් තමයි පුදුවත් කියන මම කතාවට කියන්නේ. එහෙම කරනවා. ඒක කරන එකනදී අනිත්‍යය බලනවා. බලන්නකෝ මේ මනුස්සයා හරි හොඳයි දියුණුවයි ඈ. හොඳයි උනන්දු අපේ මනුස්සයා වගේ නෙමෙයි කියලා අනිත්‍යය වයින්වත් එයාගේ හස්බන්ඩ්. ඉතින් ඒ වගේ. ඉතින් මේවා මේ ඊට පස්සේ ටික කාලෙකදී ධර්මයට මොකදලා මෙහෙම ඉන්නකොට ඒවල ප්‍රශ්න එන්න ගත්තන් පස්සේ දැන් හිතෙනවා මොන කුණු ගොඩවලද මේ ඇඟේ දාගෙන තියෙන්නේ. ඒ වෙන් ඇත්තටම මට මොකද්ද ඒක ඉගේ දාගත්තේ කාන්ද මේ වෙනකොට වෙලා තියෙන සහනය මොකද්ද මම මේ වෙන කෙනෙක්ගේ ණයකාරයෙක් වෙන නිසා ඉමිෂන් වලින් ණය ගෙවීමක් නේද මේ වෙලා තියෙන්නේ කියලා එහෙම මේ එහෙම හිතෙනවා එතකොට ඒ කියන්නේ මට ඒක හිතෙන ඇත්තටම දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න හිතන්න ඉතින් එතකොට මේ මිනි ගයක් අරගෙන අපේ සල් වලින් ඉතින් ඒක දීලා මේ කුඩියට අරන්ගෙන මිස් වෙනවා ඒකෙන් ආදයක් ලැබෙන්නේ නැහැ ඉන්වෙස්ට් ප්‍රොපර්ටි එකකින් කියනකින් නේද ඒක හැමදාම කුඩියට වැඩිය මොබිල් එක වැඩි. එතකොට ආගේ ගුණ ඒක එහෙම කරගෙන කරගෙන ඉඳලා අන්තිමේ එක මිනිකුල ඉඳලා තම හදලා දෙන්නේ. ඊට පස්සේ ඒක මේන්ටේන් කරගෙන හදාගෙන ඊට පස්සේ ඒක කැඩෙනවා කැඩුනම හදන්න ඕනේ. මේ මොකද්ද මේ කරන්නේ? ඒකේ දර තමයි ඉඳලා නැහැ ජීවිත ගිහිල්ලා නැමේ අනුන්ගේ කුණු කොටක් දාගෙන මේ ණය ගිවිලක් තියෙන්නේ. ඒක ඇසට් එකක්. ඉතින් ඒ වගේම තමයි මට ඊපෙදා මේ මගේ කල්ලාන මිත්‍රෙක් කතා කරනකොට කිව්වා මේ වෙනස් වයින් වාස කෙනෙක් ගහපු දේශනාවකින් මේ අපි මේ දරුවෝ කියලා හිතන් ඉන්නවා. අපි දරුවෝ ගැන අපේ දරුවෝ කියලා. ඒත් මේ අපි මේ ණය ගෙවීම අම්ම තමයි කරන්නේ. පෙර අපි ණයගත්ත කට්ටිය මේ ඇවිල්ලා කියලා. ඒ ආමතු කෙනෙක් කියලා දෙනවා. ඉතින් ඔක්කොම බැලුවම එකම කතාව තියෙනවා. අපි මේ අල්ලා ගන්නෙම අපි මේ ගෙවීමක් සඳහා දේවල් කියලා. මේ මේ මේ තමයි මේ තියෙනවා ලොකුට අල්ලා ගන්න දේවල්ටද මේ උපති කියලා කියන්නේ සර්. ජයසර්ෂි මහත්තයා. ඇත්තටම ඒක නත් අපිට පොඩක් තවදුරටත් කියලා දැන්. මතක් විස්තරේ මේ භාරද්වාජ අද හිටියා නම් මෙයාට මහානෙන්ද හම්බෙන්නේ නැහැ. ඉස්සල්ලා මහාන ප්‍රශ්න තමයි ඔයා නායකාරින්ද කියලා. නායකාරින් නම් මහාන කරන්නේ. නෑ පෙරල් කරලා ඉන්නේ කියලා. අද බෑ මහානෙන්ද මෙයා. වරද්ද ඒ කාලේදී බුදු තියාගිවි. පිටාගන්නද? මේ බුදු කෙනෙක් හම්බුනාව කියන වෙනස ඉතින්. ගෙදර නෝනා ඉන්නවා. එයා ළඟට ගිහලා පර්මිෂන් අරන් ඉන්න කිව්යි. ඒක කතා මොනවද නෑනේ. කොච්චර වෙනසක්ද දැන් ඉතින් මේ ඔය උපදී ප්‍රති කියන්නේ ඇෆර්ට්ස් නේ අපි ඇෆර්ට්ස් කියලා කියන්නේ ඇක්විසිෂන්ස් මොනවා හරි මම මට මගේ එවම කියලා මේ ITA ප්‍රකාශ කරන්න පුළුවන් ඔප්පු තියෙන එහෙම නොයෙකුත් දේවල් අපිට තියෙනවා නේ ඒවා තමයි උපදී නේ ඒවා අපි අල්ලගෙන ඉන්නේ ඒව නැතුව අපිට බෑ කියලා හිතාගෙන ඉන්නේ ඒක හරි පුදා දැන් රහතන් වහන්සේනේ බුදු කෙනෙක් සියලු උපදීන තැහැල්ලා ඉන්නවා කියනවා අතේ අඳින මේ සිවුරු ටිකයි පාත්‍රේ කීපේ විතරයි දැන් හරියට ආරාමයකත් එහෙම නෑ ගහක් ඇතරි ඒ වෙනසන්නේ දෙක එකයි ඒකටත් බැඳිලා ඉතින් මේ දෙකේ වෙනස අපි දකින්න ඕනේ අපිට එහෙම කරන්න බෑ අපි නොයෙකුත් දේවල් හොයාගෙන මහන්සි වෙලා ඉතින් මේවා මේ පවති අපිට මේකෙන් උතු හයියක් තියෙනවා එහෙම ඇත්තටම හයියක් දැනෙනවා ඉතින් ඒ තියෙන කාලෙට වේර විනාශ වීම තියෙනවා දැන් ඒ පරිපාගිය දනවනේ මේ ජරාවට යනවා අපු ඉදරන්නේ ඔය පුදුලියෝයි තේරම මේ අයි මගේ කියන හැමදේම ඒ තේරම මේ වයසට යනවා පිරාපත් වෙනවා කැඩෙනවා මේ කතාව තමයි උපදී වලට වෙන දේ තමයි මේ විස්තර කරන්නේ මෙයා. ඉතින් ඒවා ගිහිගේ ඉන්නකොට අවශ්‍යයි. උපදීනත් තමයි බිනෝහන් ජීවත් වෙන්නේ. ඉතින් හැබැයි ඒක දකින්නවා දැන් මෙයා හොඳටම දකින්නවා මේ අල්ලගත්තේ වෙන්ද නැේද මේ තීරම මරද්ද මේ මොකවත් අල්ලගත්තේ නැති මේ බුදුහාන් රපෝරුවට ඉන්නවා සංහිපෙද. කියලා එයා ඒ වෙනස දැකපු ගමන් එයාට ක්ලික් වෙනවා ඒක. ඒක ප්‍රශ්න. අපිට ක්ලික් වෙනවා තමයි. අපි දාගන්න බෑ. මොනවාරි තව තීරම් වෙයි යටින් යන මේ ස්ට්‍රෑන්ඩ්ස් වෙනවා අල්ලගෙන බැඳලා කියන්නේ. එතකොට ඒවෙන් බැඳිලා තියෙන යන්න බෑ. යන්න කිව්වත් යන්න බෑ. ඒ තරම් තේක සද වැදීමක් තියෙනවා නේද? ඉතින් අපිට පුළුවන් දේ කරන එක නම් හොඳයි. හැබැයි එහෙම යම් කිනවට පුළුවන් නම් යන්න සාධුකාරයක් දෙනවා මේකට. ඒ යන්න පුළුවන් නම් එහෙම මහාන වෙලා එහෙම කරගන්න පුළුවන්. ඒ තත්ත්වයේ මනස හදාගන්න තියෙන කෙනෙකුට හැදිලිම ඒක ලොකු වාසියක් එක්ස්ප්‍රස් ට්‍රේන් එක නැග්ගා වගේ වැඩි ඉක්මනට. එහෙනම් කයි අරින්න හොඳ නැහැ කියලා ඊටත් අරින්න හොඳ නැහැ මේ වැඩි මේක පැහැදිලි ටාගට් එක පැහැදිලි කරගෙන පුළුවන් දේවල් ඒ වෙලාවේ සතියේ ශ්‍රීමති මාතිනියව සතිය පිටවගෙන ඒ දැකදැක ඒකෙන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මේවත් ඉතින් මේ උපදීවල ස්වභාවය ආවෝත කරගන්න. මේ හරි වැදගත් නේද? මේ උපදී කියලා අපි දැන් මමත්වෙන් අල්ලගත්තට ඔප්පුලි ආන එහෙම ඉතිහාසය දැන් මහපොළොව ඉදන් මහපොළොව අපි ඔප්පු තිනවා අපි නේද වැටක් ගහගෙන අපි මේ ගියත ඉතන් තියා ඉන්න. නමුත් මහපොළොවේ අධිකාරය එක් නෑ ඇත්තටම. අපි ඉන්නකන් විතරක් කරා මේ කොටු කරගෙන ඉන්නවා ඉතින්. ඒ කොටු කිරිල්ල තමයි මේ තියෙන්නේ. උපදීව දින ප්‍රශ්නේ කොටු කරගන්න නැත්නම් කවුරුර ගලා ගන්නවා. ඉතින් ඒක දුක්ක්මයි. පැහැදිලිද මේක දුක? එතකොට බුදුහාමුදුරුවෝ තේක අබ්බැක් අදින් මේ කාලේ හිටනේ මල්කා ඉඳලා නෝන කෙනෙක් ඉඳලා ඉතින් පොඩ්ඩක් පුරේ මුතිපදින් දැස් යතෑරන තිරම ගියා. ඒ යතෑරීම මිස් කරන්නේ මහ විශාල දෙයක්. ඒක සංසාරේ බුදු කරකෝ දෙයක්. ඒ පුද්දත් එක්ක යන එකක් කියන්නේ අනික් අයද මාරු නම් ඒ ඊට මෙහා කරන්න පුළුවන් දේවල් තිබ්බර මේ සවස් නුවර කතා හරි වැදගත්. ඒකත් අපි මොනවද කියාගන්න දැන් කෝටි 7ක් ඉන්න නගරයක් දැන් නැහැ නේ ලෝකේ. කෝටි 7ක් නේ මිලියන 70ක් එහෙම සිටි එකක් දැන් නැහැ. පිටර ජනගහනකින් වැඩි මොස්ටි 22ක 20ක් මිලියන් තියෙනවා. එතකොට ඒකෙන් කෝටි 5ක් මාර්ගවල ලැබුවා කියන්නේ මේ කොච්චර බලසම බුදුහන්සේ ජීවිතවල කරලා තියෙනවද? ඒගොල්ලෝ උපදී එක තමයි හිටියේ. නරක බාන ඉඩම් වහගෙන ව්‍යාපාර කරගෙන හැබැයි ඒගොල්ලෝ ආභෝධයට ආවේ උපදී කියන්නේ මොකද්ද කියන ආභෝධය ඒගොල්ලන් තියෙනවා. අපිත් ඒක තමයි ඉදි කරගන්නේ. මේ උපදී තමයි මේවා මේ දුක් තමයි. ඒවත් එක්ක ඉස්සරහට යන ක්‍රමයක් ගැන මේ ගිහි ඇහැට තියෙන්නේ. ඒ පෙන්ද අපි ඒක අවබෝධ කරගන්න පාවිච්චි කරන්න ඕනේ. ඒ මේ පදාගෙන අයිති කරගන්න දෙයක් නැතුව මේ ප්‍රයෝජන ගන්නද. අර මහ පොළොව අර කවද ගියේ මේ පොළොවේ අයිතිකාරය වෙන්නේ නැතුව පොළොවේ මේ කැටේක වෙන්න කියලා. ඇත්තට මේ ලෝකෙම තියෙන දේවල් අපි අයිති කරගන්න නැතුව කැටේක වගේ. ඒක බලාගෙන ඉන්නකම් පාවිච්චි කළා ඉස්සරහට අයිත පාවිච්චි ගන්න ඉඩ දෙලා නැහැ කියලා. ඒ උපදී කියන්නේ එහෙම. ඒ තත්ත්වේ මම හිතන අන්න එතන එතෙන් අපි හිතා දා ගන්න ඕන කියලා මම හිතන්නේ දැන් යන්ත මහත්තයා ඔබතුමා කොහොමද උපදී ගැන ඔබතුමාගේ ජීවිත පැත්තෙන් කල්පනා කරන්නේ උපදී තියෙන උපදී වලට කොහොමද කටයුතු කරන්න කල්පනා කරන්නේ කොහොමද මම හිතන්නේ ධර්මයේ සඳහන් කරන උපදී නරස්ස නන්දනා කියලා කියන දෙවි කෙනෙක් ඇවිල්ලා නේද? ඒ කියන්නේ දේවතා සංගීතයක තැනක තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු නන්දනය කරන්න, අභිනන්දනය කරනවා කියන අදහස ගත්ත හැකි. ඒ කියන්නේ මේ ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ උපදීහි නරස සෝචනා කියලා. ශෝක වෙනවා. ඒ කියනවා මේ උපදී නිසා. ඉතින් දැන් මේ ගැන කතා කරනකොට තේරෙන දෙයක් තමයි ඇත්තටම දැන් අපිට තියෙන උපදීන් තියෙන අපේ දරුවෝ ඊට පස්සේ අපි තියෙනවායි කියලා අර පුත්තා මාත්‍රි ධනම්මත්ති කියලා කියන්නේ මේ දරුවෝ ඉන්නවා ධනෙ තියෙනවා කියලා ඉතින් අපි බොහොම වෙහෙසෙනවා ඒව රකින්නත් වෙහෙසෙනවා ඒව වැඩි කරගන්නත් වෙහෙසෙනවා ඉතින් අන්තිමට බුදුජානන වහන්සේ කියන්නේ මේ සමාහට සමානමත් නැතිකොට මොන දරුවෝද මොන ධනෙද කියලා ඉතින් ඇත්තට මට හිතෙන විදිහට අපි ප්‍රායෝගික වෙනවා නම් මේ වෙලාවේ අපි මේ දන්න දහම් කරුණුත් එක ගත්තාම අපි දවසේ පැය 24න් අපි රැකියාවල් කරන කට්ටිය කියලා හිතුවොත් අපි පැය 8ක් පමණ කාලයක් රැකියාවේ නිරත වෙනවා. ඊට පස්සේ රෑ නිින්දටත් අපි පැය ගාණක් අනිවාර්යයෙන්ම අරින්න වෙනවා. මොකද නැත්නම් පහෝදාට නැගිටලා වැඩට යන්නවත් ශක්තියක් නැති නිසා. ඔය ටික ඇරියට පස්සේ ඉතුරු වෙන කාලේ අපි මොනවද කරන්නේ? කියන්නේ මම හිතනවා විශේෂයෙන්ම බලන්න ඕනේ කියලා. එතකොට අපි අඩුම ගානේ ධර්ම මානසිකාරයක ජීවත් වෙනවාද? පැයක් හමාරක් හෝ අපි නිරන්තරයෙන් බණ භාවනාවල යෙදෙනවා. මේ ඒ වගේම අපිට හැමෝටම මේ දැන් විදේශ කියන්නේ ලංකාවෙන් බැහැර වෙලා ඉන්න රටවල් වල නිවාඩු ගන්න ඒ තරම්ම අපහසුයක් නැහැ. සමහරට ප්‍රපෞද්ගලික ආයතන වල නම් තරමක අපහසුයක් ඇති. නමුත් ආන්ද්‍රීය තැන් වල වැඩ කරන කට්ටියට නිවාඩු වැඩි වෙනකොට ගන්න කියලා මේ දැන්නීමුත් කරනවා. ඒ නිවාඩු වැඩි දැන් ගන්න කියලා. අපි ඒ නිවාඩුවෙන් ප්‍රයෝජන ගන්නේ කොයි විදිහටද? අපි ඒ වගේ විනෝද ගමන් යනවද? එහෙම නැත්නම් බණ භාවනා වැඩසටහන වලට යනවද? ඒ කියන්නේ අඩුම ගානේ මට හිතෙනවා ඇත්තටම ඔය දැන් මේක නිකන් සුහද සාකච්ඡාවක් කියලා මම කියන්නේ. දැන් ඔය ගෝයන්කා තුමාගේ තියෙනනේ භාවනා මධ්‍යස්ථාන. ඒ භාවනා මධ්‍යස්ථාන වල තියෙන දවස් 10 වැඩසටහන්. ඒ දවස් 10න් දවස් 9ක්ම කිසිම කෙනෙක් දිහා බලන්න බෑ. කිසිම කෙනෙක් එක්ක කතා කරන්න බෑ ගුරුවරයා අරනකොට. ඒ වගේම මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කම්පියුටර්ස් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කියන්නේ ඒක එහෙම තියාගන්න ළඟ තියාගන්න බෑ. ගී ගමන් ඒ තේරම් බාර දෙන්න ඕනේ තමන්ගේ අවශ්‍ය කරන මොබයිල් ෆෝන් එක. ඊට පස්සේ තමන්ගේ පොත්පත් තියනවා. ඒක කොම් බාර දෙන්න. මුකුත් ලියාගන්න කියන්න මුකුත් කරන්න බෑ. සම්නික්‍රම ලෝකෙන් වෙන් වෙනවා. කියන්නේ තමන්ට දරුවෝ හිටියත් දරුවෙකුට සාමාන්‍ය අසනීපයක් වුණත් අපි දන්නේ මොනවා වෙනවද කියලා අපි දන්නේ ඇත්තටම. ඉතින් ඉතාමත්ම දරුණු වට අවශ්‍යතාවයක් ආවොත් එතන සෙන්ටර් එකට කතා කරන්න කියනවා. ඒකවර කණිඩියක් දෙනවා කියන්නේ. ඉතින් ඒ විදිහට දැඩි නීති සමුදායක් යටතේ මේ ලෝකෙන් ඈත් වෙලා තමන් කෙරෙහි තමන් ගැන බලාගන්න දවස් 10ක් වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් මේ ලෝකෙ හුඟක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ගොඩාක් තැන් වල තියෙනවා ඒ වගේ තැන්. ඉතින් අපිට මම හිතනවා දැන් අපි දැන් සත්තාවත් කරගන්න ඕන නම් දරු කවුලත් බලාගන්න ඕන නම් මම හිතනවා අඩුම ගානේ ඒ තරම් හරි කැපවීමක් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා. එතකොට තමයි අපිට තේරෙන්නේ තනිව මොනවාද ලෝන්ලිනස් එකයි අලෝන්නස් එකයි කියන එකේ වෙනස. ඒක හරිම වැදගත් දෙයක්. මොකද අපිට හුඟක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි අපි ලෝන්ලිනස් කියන පැත්තට බර. අපි කියන්නේ මේ සාමාන්‍යයෙන් කතා කරනවා. ඒ කියන්නේ අපිට හරි පහළ. ඒකින්ද නේ කාට හරි කෝල් එකක් දෙන්නවත් කවුරුත් නැත්තම් ගෙද. ඉතින් ඒ වගේ අපි මේ හුදකලාව කියන එකේ වටිනාකම තේරෙන්නේ නැතිකොට වෙන වෙන ඔය මේ අපේ කන පිනවන්න හිත පිනවන්න දේවල් හොයාගන්නවා. ඉතින් මට හිතෙනවා අපේ කාලේ අපි බලලන්නේ විදියට අවුරුද්ද අපි කොහොමද ගත කරන්නේ? දවස කොහොමද ගත කරන්නේ? ওই විදියට බලලා අපිට මේක ටික මේක ඇතුළට බහගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදියට තමයි මට හිතෙන්නේ ප්‍රායෝගික විදිය. ඊට පස්සේ අපිට යම් අවස්ථාවකදී සමහර විට මේ ওই විදිහට යනකොට මේ ටිකක් මෙහෙම කරලත් මදි කියලා හිතන අවස්ථාවක් එයි. ඒ කියන්නේ දැන් ඉස්සර දවස් මාසික සැරයක් ඉල්ලාරම් මදි කියලා හිතරන්නේ අපි ඒක වැඩි කරගන්නේ. දවස් දෙක තුනේ රිට්‍රීට් යන්න හැරි මොනවට හරි වැඩි කරගන්නේ ටික වැඩි කරගන්නේ ඕනකම එනකොට. ඒක අපිට අපි හිතම ප්‍රාර්ථනා කරමු ඒ තත්ත්වය අපිට උදා වෙයි කියලා. නමුත් එතකන් අපි දැන්ද කරන වැඩ කටයුතු ගැන බලලා වැඩි වෙලාවක් මේ පැත්තට යොමු කරගන්න පුළුවන්කම තියනවා නම් ඒක මම හිතනවා සාර්ථකයි කියලා මේ වෙලාවේ හැටියට. ඒක අනුසරණය. සර්වසනයි ජයන්තවන්ත ශ්‍රීමති මහත්මියෙන් හරියන්නේ තුමිට පුළුවන්ද කියලා මේ ඊගව සූත්‍රය කියවන්න ඔබතුමා එකක් කියලා මහසින්ද. ශ්‍රීමති මහත්මිය ඔබතුමීට තියනවාද මේ පිටුව? ධනිය සූත්‍රය. සමාවෙන්න මහත්තයා මට මේ මාළඟ නැහැ ඒක. මට ඩවුන්ලෝඩ් කරලා ඕනේ ගන්න. හොඳයි. අපි එමුනම් මේ ජයන්ත මහත්මයාට කිව්ව මත ඒකට වහන්සේටයි මං කිව්වේ. ඒ ජයන්ත මහත්මයෙන් තව ටිකකින් ඉන්න කියන උදේට මහන්සති. අපි මේ දැන් කතා කරපු සූත්‍රයෙන් සම්බන්ධ කරගෙන මේ උපදීප් පිළිබඳව කතා කළා. ඒ වගේම අදාදම අප්‍රමාද වෙලා මේ තමන් පූර්ණ වශයෙන් යොමුක් මේ ජීවිතය තුළම සත්‍ය අවබෝධය සඳහාම අධිෂ්ඨාන කරගෙන යන්න කියන පණිවිඩයත් අපිට ලැබුණා. ඉතින් ඒ කාරණාවන් පිළිබඳව මම කැමති සේන මහත්මයාගෙන් කිසියම් දැනගන්න තමන් සම්බන්ධ කරගෙන දැන් අද තමන් ගැනම කතා කරමු. ඉතින් අපි අද ධර්ම සාකච්ඡාව නෙමෙයි කල්යාණ මිත්‍ර තමන් ගැන කතා කරන්නේ. සේන මහත්මයා ඒ ප්‍රශ්න දිල්ලු මහත්මයා පොඩ්ඩක් අපිට කියන්න ඇත්තටම මේ අපිට සම්බන්ධයක් ඇති වෙන විදිහට කොහොමද ඒ ගමන අපි යන්නේ? තෙරුවන් සරණයි. ඔව් දැන් මම ගැන හිතනකොට දැන් මට හිතෙනවා දැන් මම පොඩි කාලේ ඉගෙන ගත්ත එඩියුකේෂන් එක බැලුවා. මොකද ඒ ඒ এডুকেෂන් එක කළේ මොකද මේ এডুকেෂන් එකෙන් මට මොකක් හරි හොඳක් ලාභයක් වෙනවා කියලා බලාපොරොත්තු තියාගෙන ඊට පස්සේ රස්සාවකට ගියා ඊට පස්සේ කසාදයක් බැන්දා ඊට පස්සේ ළමයි හැදුවා ඊට පස්සේ සල්ලි ඉන්වෙස්ට් කරලා කැන් සල්ලි එකතු කළා බැංක account එකක් හදාගත්තා ඊට පස්සේ මෝගේජ් ලා ගෙවල් ගන්නකොට මෝගේජ් ලා ණය වුණා මේ ඔක්කොම මේ මගේ ළඟ තියෙන දේවල් තමයි මේ ගවයන් තල නැති වුණාට ඒ උදාහරණ වෙන වෙන දේවල් වලට ගැලපෙනවා කියලා මට හිතෙනවා මට මෙතෙන්ට හිතෙන්නේ මට මෙතෙන්දි හිතෙන්නේ මේවැ තියෙනවා යම්කිසි හේතුවක් තියෙනවා මේ හේතුවක් නිසායි මේවා මගින් කෙරෙන්නේ මොකද এডুকেෂන් එකේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා දැන් රසාවක් කළේ බලාපොරොත්තුවක් තියෙනවා සල්ලි එකතු කළේ දැන් කසාදයක් බැන්දේ භාර්යාවක් ගත්තේ ඒව එකතුවා කියන්නේ එකට යම්කිසි බලාපොරොත්තුවක් කියන්නේ දැන් මෙතන ඇත්ත වශයෙන්ම මට තේරෙන්නේ මෙතන තියෙන ප්‍රධානම දේ තමයි අපේ තියෙන ලෝභයත් ඒ වගේම ඒ අර ජාන්ත මහත්තයා කිව්වා වගේ නීවරණ කාමච්ඡන්ද වගේ නීවරණ තමයි මෙතනදී අපිට අපිව ක්‍රියා කළා තියෙන්නේ. ඒ වගේම ලෝකයෙන් අපි මම බලාපොරොත්තු වෙනවා සැපක්. මගේ තුලින් සැපක් හදාගන්න නැතුව මම ලෝකයෙන් සැපක් බලාපොරොත්තුව සැනසිල්ලක් බලාපොරොත්තුව ක්‍රියා කරපු නිසා මම කසාදයක් බැන්දේ දරුව හැටියි. නැත්තම් මට ඒව අවශ්‍ය නැහැනේ. ඉතින් මේ හැම එකක්ම මම ලෝකයෙන් බලාපොරොත්තුවක් තියාගෙන ලෝභයත් ඒ වගේම නොදන්නාකමත් නිසා මම මේ කරපු දේවල්. ඉතින් මේක කඩන්නත් මේක මේ රසාව අතරිනකවත් කසාදේ කුරුගානකවත් නෙවෙයි කරන්න ඕනේ. මේ මගේ තියෙන ලෝභය නැති කරගන්න එක. නැත්තම් මගේ තියෙන මේ පිටින් අන්‍යයන්ගෙන් කියන්නේ ලෝකයෙන් සැනසෙල්ල නැත්තම් සතුට බලාපොරොත්තු වෙන්නේ නැතුව මගේ ළඟම සතුට හදාගන්න එක තමයි මම කරන්න ඕනේ. මේක කළොත් ඇත්ත වශයෙන්ම මේක කළා මේක පුරුදු වුණොත් ඊට පස්සේ අපිට මේ ඔක්කොම අතහැරලා දාලා යන එක එතරම් ලොකු දෙයක් නෙවෙයි කියන එක මට ඒ පැත්තෙම මට මේක පේන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා බොහොම පිං. මම ඒ මහත්මයා කියපු දෙයින් ප්‍රශ්නයක් හදලා මේ යොමු කරන්නම් කල්‍යාණ මිත්‍රයෙකුට මේ ප්‍රීති මහත්මයාට ප්‍රශ්නයක් හදලා යොමු කරන්නම් ඊට පස්සේ දෙල්ලු මහත්මයා බුදුමා දෙන්න සේනවාසය කීපු එකින් ඒක අපි බොහොම ගෞරවයෙන් පිළිගන්න මම ප්‍රීති මහත්මයා ඔබතුමාගෙන් අහනවා අපි දැන් භාරද්වාජ ඒ බමුණට තියෙන දෙයමයි අපිට තියෙන කියලා සේන මහත්මයා කිව්වොත් අපි පිළිගන්නවා අපිට ඒවම තමයි තියෙන්නේ ගොන්නු නැතුනට කාර් තියෙනවා ඒ වගේ අපි කියවනේ ධාන්‍යගාර නැතුනට බැංකු වෙනවා තියෙනවා. ඒ වගේ අපි ඒවම තමයි තියෙන්නේ. එතකොට එකම විදියට. ඒතර ඒ පැත්තෙන් අපි ඒයි මම දෙන්නම සරයි. යත් අපිට ඒක ලියන් තිබුණ නැතුනට අපි වගේම ඉගෙන ගන්න නැති ලොකු බලාපොරොත්තු පියාගෙන. කතාදවල කොට බලාපොරොත්තු තියෙන්නේ නැති. ඒ ඔක්කොම එකම සෙට් එකම එකයි. එහෙනම් දැන් මේ Skype එකක් විතරයි මෙතන බාරද්වාජි කියලා Skype එකක් තිබුණා නම් මම එයාගෙන් ප්‍රශ්නේ අහනවා. එතකොට එයා හිතුවේ නැහැ මම දැන් මේකට මම කරන්න ඕනේ මේ මගේ මේ දැන් තියෙන දේවල් නැති කරගන්න එක නෙමෙයි තියෙන දේවල් ඔය තියෙදී මම මගේ පැත්තෙන් වෙනස් විදිහකට මම බලන්න ඕන කියලා හිතුවේ නෑ. එයා ඒ විදිහේ එහෙම තිබෙන්නේ සත්‍යගතෙන් වාසි විදිහේ ගිහිල්ලා පැවිදි වෙලා ඉතාම කෙටි කාලෙකින් අරහත් බවට පැමිණලා මේ සංසාර ගමන නිමා කළා. ඒ එකයින පරමාර්ථ වෙච්ච නිසා දැඩි අදිෂ්ඨානය. එහෙම නොවුණා නම් අපි සේන මහත්මයා දැන් යෝජනා කරපු දෙක කරා නම් මේ සූත්‍රයේ අවසාන පරිච්ඡේද දෙක තුන වෙනස් විදිහකට නේද ලියන්න වෙන්නේ. මොකද යා එනම් වෙනම ගමනක් වෙනම තමන්ගේ තෘෂ්ණාව නැති කරන වෙනම ගමනක් යනවා මේ ගිහි කෙලේ ඔකේ හැපෙමින් ගැටෙමින් මේවට ඉන්න මේවල ඉන්න ගමන් ඒව නැති කරගන්න හදනවා. එනම් එයා අදටත් සංසාරී හිටියා වෙන්න පුළුවන්ද? මම ප්‍රශ්නයක් ඇරෙද්දී ප්‍රීති මහත්මයාට මම කරනවා. තිරුවන් සර්. දේරුවන් සරණයි දේරුවත් මහත්මයා ඇතුළු සමට මම හිතන ඉතාම කාලෝචිත මාතෘකාවක් අද අපි කතා කරන්නේ කියන අපි හැමෝම ධර්මයේ යෙදිලා ඉන්න අයට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. ඒ කියන්නේ අපි දැන් ධර්මය ඉගෙන ගන්න. නමුත් කොයි විදියටද මේක තවදුරටත් ඉදිරියට අර යන්නේ කියන එක මම හිතන්නේ හැමෝගෙම තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඒකින් අපි හැමෝම ඒ කියන්නේ පවුලටත් ඒ කියන්නේ හැමෝටම ඒ යුතු කමිටි කිරීම වශයෙන් ලොකු බැඳීමක් ඇති කරගෙන ඉන්න අය. ඉතින් මට හිතෙන්නේ ගොඩක් අපිට පුළුවන් නම් ඒ බැඳීම අතහැරලා යන්න. ඒක ඒක ගොඩක් ලොකු දෙයක්. ඉතින් නමුත් මට හිතෙන්නේ ගොඩ දෙනෙකුට ඒ වගේ කිරීම අමාරුකමක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන ආකාරයට දැන් නම් Tamanට අවශ්‍ය විදිහට ගිහිල්ලා මානවීමක් වගේ දෙයක් කරන්න අමාරු. ඒ කියන්නේ අවස්ථාවක් නැතුවම දැන් ආකාරයට. ඉතින් මට නම් හිතෙන්නේ අපි ජීවිතේ ඉඳගෙන ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් කියන පදනමේ තමයි මම නම් ඉන්නේ. ඒ කියන්නේ අපි ගොඩාක් දුරට යුතුයකම් ඉටු කරන ගමන් අපි බැඳීම් වලින් ගොඩක් අඩු වෙලා ඉදිරියට යෑමක් කරගෙන යෑමට පුළුවන් කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අපි සමාජයට ගොඩාක් දුරට මේ දහම ඉගෙන ගත්තත් ගොඩාක් විට මට නම් හිතෙන්නේ ඒව අර ප්‍රැක්ටිකලි කිරීම කියන එක ගොඩක් අඩුයි ගොඩක් අයගේ. ඉතින් මම දන්න ආකාරයට මම හිතන ආකාරයට ගොඩක් අපිට ඉදිරියට යන්න පුළුවන් ඒ දේවල්, ඒ කියන්නේ මේ ගිහිගේ ඉන්න ගමනු කියන එක තමයි මගේ අදහස. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සාදු සාදු. වෝම් පින් විදිමත් නේ. මම ගෞරවයෙන් දිල්ලුක් මහත්මයා වෙන්න මේ යවද මහත්මයා ඔබතුමාට මතකද මම මේ ටික දවස්කට ඉස්සෙල්ලා මාකරි පේපර් කටින් කරලා මාකරි වා මේ මේ අර එක පවුලේ කීප දෙනෙක් මහාන වෙච්ච එකක්. ඒක පොඩ්ඩක් පොඩ්ඩක් නම් පොඩ බලන්නක ළඟපාත තියෙනවද කියලා. හොඳයි දිල්ලුක් මහත්මයා ඔබතුමාට මේ ආම දිනාටම තිරුවන් සරණයි. ඉතින් ඇත්තටම මේ ඔබතුමා දැන් කිව්වනේ අපිට මේක බලපාන විදිය ගැන කියන්න කියලා. ඉතින් ඇත්තටම මට නම් එහෙම ඔය ලොකු ප්‍රශ්න නැහැ ඒ වගේ පැති වලින්. නමුත් අර මේ ලැබෙන ජයන්ත මහත්මයා කිව්වා වගේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ සමහරකට කම්මැලි ඒ වගේ තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වරින්න මේ ගිහිගේ අතරලා ගියා කියලාම ඔක්කොම හරියයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඇත්තටම එහෙම වෙයිද කියලා ඉතින් මට ඒක එහෙම එකක් නම් මට හිතෙන්නේ නැහැ. ඇත්තටම මට මේතනත් කරන්න පුළුවන් තව ගොඩාක් තියෙනවා කියලා හිතෙනවා මෙහෙම ඉඳගත්. ඒකට ඉතින් මේක ටිකක් අර කනගාට තියෙන දළුවත් මහත්තයා අපිට මේ කරන්න තියෙන පරිසරය අඩුයි වගේ නිකන්. ඒ කියන්නේ මේක කරගඩුයි වගේ ඒක ඒක මේ අපි මේ කල්යාණ මිත්‍රින්ට විතෝදනා කරනවත් නෙවෙයි. ඒක වක්කාරය අවසනාවකට ඉතින් ඒක එහෙම එනවා අඩුයි වගේ හිතෙනවා මට. ඇත්තටම හැමතිස්සෙම දේශනා හවත් නිකන් ඒ වගේ තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මට හිතෙනවා සමහරවිට මෙන්න මේ විදිහට දැන් අපි හිතමු කවුරු හරි වහලකට නැග්ගා කියලා. වහලකට නැගලා කියනවා මේ මෙතන මේ වහල උඩ තමයි හොඳ, මේකේ තමයි ඉන්න ඕන, තන මෙතනට තමයි ඔක්කොම ටික පේන්නේ, මේ ලස්සන ඔක්කොම පේන්නේ මෙතනට, ඔය පහල ඉඳලා වැඩක් නැහැ මෙන්න මෙතන ඉන්න ඕන කියලා ඒ වහල උඩට නැගපු එක්කෙනෙක් කියනවා. එලා මොකක් හරි පොඩි ලනු කෑල්ලක් හරි මොකක් හරි දානවා දිගත් මදි උඩට එන්න, මේ උඩට එන්න කියලා කියනවා. මේ උඩ තමයි ඉන්න ඕන කියලා. පහල ඉන්න අයත් කියනවා මේ මෙතන ඉඳලා වැඩක් නැහැ, අර උඩ තමයි ඉන්න ඕන, මේ මෙතන තමයි ඔක්කොම හොඳ ඒවා පේන්නේ, ඔතන තමයි ඉන්න ඕන කියලා කිය කිනවා. කවුරුවත් අර ඉනිමග කොහෙද තියෙන්නේ, පළවෙනි පඩිය නගින්නේ කොතනද කියලාවත් වැඩි කතා කරන්නේ නැහැ අවස්නාවටයි. ඉතින් ඒ වගේ එහෙම වුණාම ටිකක් කරා අමාරුයි. විහිගේ නේ මං හිතන්නේ පැවිදිනවා තමයි දලුවත් මහත්මයා. ඒක නිසා ඉතින් ඒක ඇහෙන මට හිතෙනවා අහනකොට ගොඩක් දේවල් දැන් ඒක නිසා තොර බේර තමයි අහන්න වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න මට නම් තියෙන්නේ ඇත්තටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දලුවත් මහත්මයා. ඒක තමයි බොහොම මේ ඔබතුමා අපිට නිතරම දක්වන මේ ප්‍රතිපදාවක් ගැන කියනවා අලුයි කියන්නේ. ඔය මෙහෙමත් පේන තියෙනවා. බැබ්‍රුණ මහත්මයා ඔබතුමාටත් පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න. තිරුවන් සරණයි සියලු දෙනාටම. මමත් අර අන්තිමටම කියපු කරුණු දෙක දෙන්න ඒ මහත්තුරු දෙන්නම කියපු කරුණුත් එක්ක මාත් එකඟයි. ඒකුවත් එහෙම සාමාන්‍යයෙන් අපේ තියෙනවා තෝරුමෝරුයාසනේ වගේ හිල තියාගෙන දැලක හාල්මැස්ස යන හිලක් වහන්න යන වගේ උත්සාහ කරන විමස් තම සමහරට වෙන්නේ. අර එකපාරම අපි ඔක්කොම මේවා කරලා යනවා කියනකොම ඉතින් මම කියන්නේ නැහැ හැම ගියනක හොඳයි. ඒකට සාමාන්‍ය අපිට මෙතනදී කරගන්න පුළුවන් දේවල් තියෙනවා. අර අපි පොසිටිව් වගේ හිතන්න පුළුවන් කම තියෙනවනේ. මෙතන බැහැයි කියලා හිතන එකම නෙගටිව් ගතියට දාගත්තාන් පස්සේ ඒක නිතර එතකොට වැඩ කරනවා. ආයේ මේක කරගන්න බැරි මෙතන ඉන්න නිසා කියන්නේ. එතකොට ආයේ උත්සාහ කිරීමට හේතුවත් ඒ අර නෙගටිව් පැත්තේ ෆෝස් වෙනවනේ. මේක මෙතන මේ ගීගේ ඉඳගෙන අපිට කරගන්න බෑ. ඉන්නේ දැන් අනාගාමී තත්ත්වයට වෙන කම්ම ගීගේ කරගෙන ඉන්න මේ අපිට දිනු කරගන්න පුළුවන් කියලා කියනවනේ. මොනටද අර ඒ ආස්තර මාධ්‍යක මාත්‍රක වගේ අපිට ඒ අවශ්‍ය කරන ගොනුවක් තාම හැදිලා නැති විතරයි ගීගේ ඉන්නකොට අපි කොහොමද මේක කරගන්නේ කියන එක. සමහර වෙලාවට අපි හම්බෙනවා අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහරකට. හම්බෙලත් අපිට තේරෙන්නේ නැති වෙති මොකද්ද ස්ටෙප් එක කියන එක. දැන් ඕක මගේ අදහසත් ඒකමයි. අපිට කරගන්න බැරි කම නෙමෙයි ගිහිගෙන ඉන්නකොට පෙරක් කළාට අපිට හරි ගොනුවක් දෙන්නේ නැහැ. නැත්තම් එකක් දිගටම දැන් යම්කිසි දෙයක් එක දිගට උත්සාහ කරන්නේ නැහැ. හික්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා, කාලයක් උත්සාහ කරනවා. එතකොට ඊට පස්සේ ඒකෙන් ප්‍රතිඵල නැතුගම ඒකත් අර වෙන මාර්ගයකට යනවා. ඒක තමයි මම නම් දැක්කේ. සමහරවිට අර එක දිගට අපි උත්සාහ කරනවා. මම කියලා කියන්නේ මම එක දිගට එකම දේ අවුරුදු 5ක් කරේ එක දිගට උත්සාහ කරනවා නම් යම්කිසි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒක දැන් අපි දැන් බලන මම බලනවා ඇති සමහරවිට මේක අවුරුද්දක් කරලා මේකෙන් ප්‍රතිඵලයක් නැහැ නම් මේ කරන ප්‍රතිපදාව වැරදි. ආය වෙන්නේ මේකට මාරු වෙනවා. ආය වෙන හේතු මාරු. ඔක්කොම මාරු වෙලා මාරු හරියෙන් බසීත නැති. දිහිගෙන එක හරියන්නේ නැහැ මේකෙ තින්නේ. මහාන වෙනඳ මොනේ මේක කරගන්න කියලා. එතකොට අර නොකරන එකක් තමයි හිතන්නේ. කරන එකක් ගැන හිතන්නේ නැහැ. මේ තියෙන දේ ඉන්න තැනින් කරගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒක කරගන්න එක තමයි වටින්නේ. නැත්නම් අර කලින් කිව්වා වගේ අර ලොකු හිල් තියාගෙන පොඩි හිල් කෙලස් වල ලොකු දේවල් තියෙන අපිට තේන්න තියෙන වැරදි ටික අඩු අවම කරගෙන ජීවත් තමයි අනුසය පැත්තට යන්න පුළුවන්. පරිඋත්සාහන මට්ටමේ කෙලස්ම තියාගෙන අපි මේ අනුසය කපන්න යන කෝණ කියන එක සීලයක්වත් හදේට අපි රැක ගන්න පුළුවන් නම් පංචශීලයවත් අපිට ඇස්කරක් මේක රැක ගන්න බැරුව ඒ ඉච්ඡර දඟලන එකනේ. අර උපෝසකට්ටංග සීල වගේවා කොහොමද අපි රැකගන්නේ කියන ප්‍රායෝගික ප්‍රශ්නයක් මටත් තියෙනවා. අපිට මේ මූලික මට්ටමේ මේ ගම වටේ දුවා ගන්න බැරි අපි කොහොමද ඔලිම්පික් ගුවන්නේ වගේ ප්‍රශ්නයක් මට තියෙනවා ඉතින්. අපිට ඒක ඇති කන්ෆිඩන්ස් ආවනම් මේක ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් කියන එක ඒ වගේ තියෙනවා. අනිත් එක මම දැක්ක එක දෙය තමයි මගේ එකේ අපි ආස්වාදය දකින්නවා. ආස්වාදයේ ආදීනව දකින්න ඇති ප්‍රශ්නයක් තමයි අපේ ගිහිලියේ තියෙන්නේ. ආදීනව දකින්න විදිහ වැරදි වගේ එකක් තේරෙනවා මට. මම බලන්නේ කොහොමද මුලදී බලපු විදිය බලනකොට අපිට ඒක ආස්වාදය නැති වෙනකොට අපි හිතන එක හරියන්නේ නැහැ කියන එක. ආස්වාදයේ මෙන්නටි ගැතියක් මට වෙන්නේ නැති ගැතියක් තමයි අපි කියලා කරමු මම කියලා හිතන්නේ. අර මට මම දැක්කනේ අර ආස්වාදය නැති වෙනකොට ජීවිතයේ ආස්වාදයක් කරන්නේ අපි ඔක්කොම දෙනමත් නැ කිව්වොත් ඔක්කොම අපි කරේ කරනකොට මේ ඒ ආස්වාදය නොලැබී යනකොට අපි ඒකට කලකිරෙනවා. මිස ඒ ආස්වාදි තියෙනකොට අපි දැක්කනේ ඒක ආදීන්නේ කවු හරි දකින්න පුළුවන් නම් ඒ ආස්වාදි තියෙන වෙලාවෙම කියන්නේ සල්ලි දීපල ඔක්කොම තියෙනකොට ඒක ආදීනියව දැක්කන ඒක අතරින්ද લેදි. දැන් අපි කරන්නේ අර ආස්වාදය නැති වෙන්නේ ඔක්කො නැති වෙයි කියන මේකේ අදහසින් නම් යරය ගිහිදී අතරින්නේ. එතකොට එතන අර දිහාම පොඩි ප්‍රශ්නයක් එනවා කියන එක තේරුම් ප්‍රැක්ටිකලි මටත් ආපු ප්‍රශ්න තමයි. අපි කියartifactId භාවනා කරන්න කියලා එකට එන්නේ. එතකොට අර අපි අතහැරලා තියෙන ගිහිදීන් අර ඈත් වෙලා ඇවිල්ලා තියෙන්නේ අර ආස්වාදයේ තියෙන කොට ආදීනිය දැකලා නෙමෙයි ආස්වාදයේ නැතිවීමේ දුකකට නිසා. එතකොට අර අතන ප්‍රශ්නේ ආස්වාදය ආයේ හම්බෙනකොට අර ආදීනේ දකින් නැති නිසා දැක්කේ නැති නිසා අර ආස්වාදයට ආයේ බැඳෙන්න පුළුවන් කියන මේකේනෝ. ඉතින් ආදීනේ හරියට දැක්කොත් ආස්වාදයේ තියෙනකොටම ඒ ආස්වාදයේ තියෙනකොටත් ඒ ආදීනේ දැක්කම ඒ තැන නොතන වැඩක් නැහැ. කොහේ වුණත් අපිට ඒ ආදීනේ තියෙන නිසා ආස්වාදයේ තියෙන තැනින්ම ඒක මේ ඇලිම්ම අඩු කරගන්න පුළුවන් වගේ තමයි මම තේරෙන්නේ. දරස් මහත්තයා මන් තේන අර බලන පැත්ත තමයි අපි කොහෙ ඉන්නවද කියන එක නෙමෙයි බලන කෝණේ තමයි වැදගත් වෙන්නේ කියන එකයි මට තේරුනේ තේරුණා. ඊළඟට නැවෝම් පින් වුණාද නේ. හොඳයි අපි ජයන්තවත් නැහැ ඔබතුමාට නැවත යොමු වෙනවා. අපිට ධනීය සූත්‍රය කියවන්නකෝ ඉතුරු ටික වෙලාවයි. හොඳයි, හැම දිනම කරුවන් සර්ණයි. අපි ධනීය සූත්‍රය බලමු. මේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ උරගවග්ගේ තියෙන සූත්‍රයක් ධනීය සූත්‍රය. ඒක මෙන්න මේ ආකාරයටයි කියන්නේ. මෙතන අපිට මේ ධනීය කියන ගොපල්ලයි බුදුරජාණන් වහන්සේ අතර යන දෙබසක් හැටියට යන්නේ. එක ගාථාවක් ධනීය ගෝපාල කියනවා. ඒකට පිළිතුරක් හැටියට බුදුරජාණන් වහන්සේ දෙවනි ගාථාව කියනවා. ඒ ආකාරයටයි යන්නේ. කලින් වගේම කලින් නම් ඇත්තම කියලා ඉවරනාට පස්සේ කිව්වේ බුදුරජාණන් වහන්සේ. නමුත් මෙතන එක ගාථාවකට පස්සේ ඒකට පිළිතුරු දීගෙන යන විදිහයි පේන්නේ. මේකේ පළවෙනි එක තමයි ප්‍රශ්නු බත් ඇති දෝ කිරි ඇති මම මහා මහි නදියේ ඉවුර සමීපෙහි සමාන වූ ජනයා හා වසන්නේ වෙමි. මාගේ පැල තෙවිලි කරන ලදී. ගින්න මොලවන ලද්දේය. වලාකුල දැන් ඉතින් කැමති නම් හොඳට වසින්නේයයි ධනිය ගොපල්ලා කියේය. ධනියේය බුදුරජාණන් වහන්සේ කොටස. ධනියේය මම ක්‍රෝධ රහිත වූයෙමි. සිත්ති පහ වූ උල්ලැත්තේ වෙමි. මහි නදියගේ තෙර සමීපයේහි රාත්‍රියේ තනි වාසයේ ඇත්තෙමි. අරිණ ලද පැල ඇත්තෙමි. ගිනි නියුනේය. දැන් ඉතින් කැමැත්තෙහි නම් මේගේ වසීවයි කීමට මමම නිසියයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඊළඟට කන මැස්සන් හා මදුරුවන් නැත්තාහුය. නදිය අසබඩ හටගත් තන ගවයෝ කති. කැමිනි වැස්ස ඉවසන්නාහුය. වලාකුල දැන් ඉතින් කැමැත්තෙහි නම් වසින්නේයයි ධනිය ගෝපාල කීයේය. පසුර බඳිනා ලද්දීය. එතර වූයේ පරතර ගියේ. වතුර පහර හික්මවන්නේය. පසුරෙන් ප්‍රයෝජනයක් නැත. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ. මාගේ ගොපළු භාර්යාව කීකරුය. ලොල් බව නැස්සීය. බොහෝ කල් මුල් කලක් මුළුල්ලෙහි සමග වසන්නේය. මන වඩන්නේය. ඇගේ කිසි පාපයක් නොවසෙමි. දැන් ඉතින් කැමති නම් වැස්ස වසින්නේයි ධනී ගෝපාලයා කීයේ. මාගේ සිත කීකරුය. මිදුනේය. බොහෝ කලක් වඩන ලදී. මොනවට දමනය කරන ලදී. මට පවක් නැත්තේය. දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නේයයි බුදුහු වදාළ. මම මාසතු බත් වැටුපෙන් රැකිනෙමි. මාගේ දරුවෝද එක්ව වසත්. නිරෝගය. ඔවුන්ගේද කිසි පාපයක් නොවසමි. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නේයයි ධනී ගෝපාලලා කීයේ. මම කාගේවත් බැලෙයක් නොවෙමි. මම සීල ලෝකේහි බැල කරමින් බැලයෙන් ප්‍රයෝජනයක් නැත්තේ වැස්ස ඉතින් කැමති නම් වසින්නේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ. මාගේ ගවමුලෙහි නාඹු වස්සෝද ඇත්තාහ. කිරිබොන ළමා වැස්සෝද ඇත්තාහ. ගැබදරන දෙන්නුද ඇත්තාහුය. නැවත මෙවුන්දම් පතන දෙන්නුද ඇත්තාහුය. තවද ගවයන්ට නායක වූ වෘෂභයාත් මෙහි ඇත. වැස්ස ඉදින් ඔබට වමනා නම් වහින්නේයයි ධනිය ගොපල්ලා කීයේ. ධනිය අපගේ සස්නේ වසයි කියන ලද වඩින කෙලස් නැත. ධනිය අපගේ සස්නේ වස්සයයි කියන ලද වඩින කෙලස් නැත. දේනුපානම් නිදන කෙලස් නැත. ගෝචරණීයයි යන කර්ම අකුසල නැත. නැවත පවේනියයි කියන ලද භවතෘෂ්ණාද නැත. නැවත ගවපති වෘෂභ නම් වූ අභිසංස්කාර විඥානයේ නැත. වැස්ස ඉදින් ඔබට වමනා නම් වහින්නයි බුදුහු වදාළසේක. ගවයන් බඳිනා කණු සාරා සිටුවන ලද්දාහු නොසෙල්වේ. මුදු තනකොලින් කරන ලද ලනු අලුත්ය. මනා පිහිටීම් ඇත්තාහ. තරුණ වස්සෝත් කඩන්නට නොමැහැක්කෝය. දැන් ඉතින් කැමැත්තෙහි නම් වසින්නේයයි ධනිය කීයේය. මම වෘෂභයා බැඳුම් මෙන් කඩාගෙන ඇතා කිදී වැලමෙන් කඩාගෙන නැවත මව් ගැබට නොපැමිණියෙමි. දැන් ඉතින් කැමැත්තෙහි නම් වලාකුල වසින්නේයයි බුදුහු වදාළෝය. එකල්හි එකෙනෙහි වලත ගොඩද පුරමින් මහත් වූ මේගේ ක්වැස්සේය. වස්නා වූ මේගයාගේ ශබ්දය අසා ධනිය සෙම මේ අදහස පැවසීය. පුදුමේකි යම්බඳ වූ අප හැම භාග්‍යවතුන් දකුමු අප හැම භාග්‍යවතුන් දකුමෝද ඒ අප හැම දෙනාට මහත් ලාභයකි. ඇස් ඇත්තානෙනි නුඹ වහන්සේ සරණ යමි. මහා මුනිවරේ ඔබ අපගේ ඇදුරා වෙයිය. ගොපියද මමද යන දෙදෙන කීකරුව සුගතයන් වහන්සේගේ සමීපෙහි බ්‍රහ්මචර්යාව හැසිරෙමු. ජාතියගේ හා මරණයාගේ පරතර ගිය දුක අවසන් කරන්නෝ වෙමු. දරුවන් ඇති පියා දූ දරුවන් සමග සතුටු වේ. ඒ දරුවන් නැත්තහු සතුටු වන්නේය. එසේම බොහෝ ගවයන් නැත්තේ ගවයන් නිසා සතුටු වන්නේය. මනුෂ්‍යයාට කාමාදීන් සතුටු වේ. කාමාදීන් අත්හැර තැනැත්තේද සතුටු නොවන්නේමය. මාර දිව්‍ය පුත්‍ර තෙම කීවේය කියලා වරහන් ඇතුලේ තියෙනවා. ඒක කියදිනේ මාර දිව්‍ය පුත්‍රය කියලා. බොහෝ දරුවන් නැති පුද්ගල තෙම දූන් හා පුතුන් සමග ශෝක කරන්නේය. එසේම බොහෝ ගවයන් නැත්තේ භවයන් කර්ණ කොට ශෝක කරන්නේය. යම් හේතුවකින් කාම උපදීහු මනුෂ්‍යයා ශෝක කරවද්ද එනිසා යමෙක් උපදී අත්හැරියේ වේද හෙතෙම නොම ශෝක කාක්ත්‍යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේ. ඉතින් සූත්‍රය නිමාවටපත් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි යද වාද්‍ය පොම්පින් දම්සි මාත්මිය. අනේ අපිට සෝත දේශනාවත් කලින් වගේ ලස්සනට කියලා දෙන්නයි සර. දවසක වැස්සා එක දවසට මිලිමීටර් 200ක් විතර හැමතැනම වතුර සමහර පාරවල් දැන්න මම එළිය බලා හිටියා බලනකොට මේ පිටිපස්සේ වතුර එකතු වෙලා හොඳටම දැන් සපයනෝටි වතුර පොළොවට යනවා. මේ උරා ගන්නවා. ආයෙ වෙනට ආයෙ පේනවා. විදිහට යනවා. අම්බලෝ මේක මේ. හොඳට සොලිඩ් පිට හරලා තිනවා මේ ගියේ. ඉතින් ඉන්නාට යටින් දැන් යට මැටි තට්ටුවකුත් තියෙනවා. මේ වතුරයි මේ ප්‍රෙෂර් එකයි එකට තිබ්බොත් මේ මැටි තට්ටුව ලික්විඩ් දැන් ගන්න පුළුවන් නේද කියලා. දායල. මට ඒද මේ අපි මේ ඉතහිටියට මේක මේ ෂුවර් කියලා. ගොයත් මොකක්ද වෙනකන් නැහැ කියලා ඉන්නාට මේ යන්න පුළුවන් නේද කියලා මට ඒ වෙලාවේ හිතුණා. එතනවල මතක් වුණා මේ දුදාගේ ධනිය සූත්‍රය. මේ දැන් අර අපි කලින් කතා කරපු මේ බෝධිසූත්‍රයේ සූත්‍රය මේ ඒ ආදීන රැත් මේ ඒතන කතා ගන්න. ඒතන මේ කෙලින්ම මේකට බැඳුණු කෙනෙක් උපදීවලට. ඉතින් ඒක අපේමයි. අපි තරුණ කාලේ කීයදා ගමු. ඒකමයි දෙන්නේ. ඒක හැබැයි වගේ මොකද දැන් තියනවාද මේ මේ මම මේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් නෑ බලන්නේ ඒක ඇත්තම මේක හොඳ නෑ. ඉතින් මෙයා කියන්නේ දැන් අපිට අර කම්ෆර්ටබල් මේ සෙටප් එකක් ගන්න දෙන්නේ සාමාන්‍යයෙන් හැමදේම හොඳට තියෙනකොට එතන කම්ෆර්ටබල් ගැතියක් තියෙනවා. මේක මෙහෙම කියයි හැමදාම හැපිනස් එකක් තියෙනවා හැම එකක් තියෙනවා මේ ජීවිතේ. ඉතින් ඒ ධනිය බලන්න මේ පැත්ත. හන්දරත් මේක මෙයාගේ හෙඩ් කප්පේ මේ වෙන දේ හොඳටම දැක්ක දැකලා තමයි මෙතෙන් ගිහලා දෙන්නේ මේ කාක් කරලා ඉතින් මේ දනියර කිට්ටු ඇහෙන ගාන ඉඳගෙන මේ දනිය කියන කතාව හරි මේ සාමාන්‍ය ඕන කෙනෙක් කියන එකක් ගිහින් ඉතින් වත්තු කියලා තියෙන්නේ ඉතින් කිරි දෝලා තියෙන්නේ මේ ඕගනික් මිනිසුත් එක්ක මං ජීවත් වෙන්නේ මේ මහ ගංගාවයිනේ මේ හත් එක හොඳට වහලා තියෙන්නේ මේ දෙමිනේ නැවසට ඇතුලේ ගින්නක් තියෙනවා ගින්ද පත්තු කරලා රස්නෙද තියෙනවා මේ සීදලුත් නේද දැන් මේ එයා ඒකේ කම්ෆර්ට් එකේ ඉන්නේ දැන් එයා හිතනවා මේ ආයෙනම් ඉත මොනතරම් වහින්ද මේ මට ප්‍රශ්නයක් නැහැ එහෙම ඒක හිතන්නේ go ahead and win බුදුහාඳුර මේක ආයෙම ඉදියා කියලා බුදුහාඳුර ඒකට උත්තරේ දෙනවා මේ දැන් මට තරහක් මගේ වෛරය සම්පූර්ණ සංසිඳලා තියෙන්නේ මම ජීවත් වෙන්නේ මේක රැයට විතරයි එක වෙලක් අරගෙන පහෝදානකම් බලන්නේ එදා ජීවත් වෙන්නේ මේ මහේ ගංගාවෙන් ඉඳගෙන හැබැයි මගේ හත් එකේ නම් රූප් එක ඇරලා තියෙනවා. ඔයාගේ හත් එක දැන් රූප් එක අහලා නැහැ තියෙන්නේ. මගේ හිම හත් එක පොත් නෑ බලපුවාම ගහක් ඇතින්නේ. හත් එකේ රූප් එක හරි වැදගත් දැන් මේ කියන්නේ. ඒ වහන්න දෙයක් නෑ. කින්දරත් නෑ. කින්දරට පත්තු ගන්න බෑනේ අරපු එහෙ. කින්දරත් නෑ. කින්දරත් නෙමෙයි. එහෙනම් වහින්න ඕන තරම මට ප්‍රශ්නයක් නෑ. මොකද මේ වැස්ස කියලා මගේ කින්දර නිවෙන්නේ නැහැ. අලුතෙන් නිවෙන්න කින්දරක් ඇත්තෙත් නෑ. ඕන වහින්ද. ඒ විදිහට ඉතන. උදාහරණ ප්‍රකාශයක් කරනවා මෙයාට ඇහෙන්න කියන්නේ දනීර. ඉතින් දනීර බලනවා දැන් හොඳට ගියේ හොදලා තියෙන්නේ. ඉතින් මේ මදුරු නෑ, සත්තු නෑ, මොකක්වත් කන සතෙක් නෑ, මකුණුත් නැති පැරි. දැන් හරක් පේනවා ගවයෝ හොඳට අස්සන්ට වෙයි තනකොළ තියෙනවා. අයිනි ගංගායින් ඒක කාලා. මේ හොඳට ඉන්නේ දැන් සනීපට ඉන්න. මේගොල්ලන්ට වැස්ස වැස්සට ගානක් නෑ. ඒක දරා ගන්න පුළුවන්. එහෙම නම් වහින්නේ මට ප්‍රශ්නකුත් නෑ. ගානොන්ට හැම එක. එනකොට ඉන්න. දැන් මේ පවුරක් හදාගෙන මේ ගානොන්ට එහෙම පවුරක් මේ කතා කරන්න දන්නේ ගැන. මේ කොස් කරලා තියෙන්නේ එහා පැත්තට. ඒගොල්ලට එතකොට ඒකට ගියාන් පස්සේ ඉතින් මේ පොහොරේ මට වැඩකුත් නැහැ. ඉතින් වැස්සයි කියලා ෆ්ලඩ් දුනා කියලා මට ප්‍රශ්නකුත් නැහැ. මේ ෆ්ලඩ් එකක් තිබුණා. ඒකත් යට කර යටපත් කළා මම ඉන්නේ දැන් උදේට. ඒකින්ද මම මේ අලුතෙන් මේ පොහොරේ මේ අවස්ථාවයි උත් නැහැ. ඒකින්ද ඕනතරම් වහින්න මට ප්‍රශ්නකුත් නැහැ. අවයා කියන එකට විරුද්ධව කියන්නේ ඒක යථාර්ථය. ඒ කියන්නේ ඒකේ තියෙන කියමුද දහම දහනට රුප්පල දෙනවා මිදන්නේ. යා අර වගේම තමයි මිදන්නේ. my wife is compliant not careless. ඒ විදිහට වයිස් කෙනෙක් ඉතින් ලොකු විස්තරයක් කරනවා. එයා බොහොම සතුටින් ඉන්නේ. එයාගෙන් කිසි වැරද්දක් අහන්න නැහැ. ඒකද එයා ඒ වයිෆ් නිසා සතුටක් තියෙනවා ලොකු. ඇහින්න ඕන තරම් මට ප්‍රශ්නයක් නැහැ. දහනට තියෙන දහනට කියන්නේ මේ my mind is compliant finished. ඒ හොඳට කාලයක් තිස්සේ වඩව සිතන් වඩ තියෙනවා සම්පූර්ණයෙන්ම ඒ ටේම් කරලා දැන් මම මාතෘමව දකින්නේ බුදුහන් වහන්සේ මාතෘමව දකින්නේ කිසි පාපයක් වැරද්දා එහෙම ඕනතරම් වහින්න මලක් ප්‍රශ්නයක් නැහැ බුදුහන් වහන්සේ දැන් දන්නේ කියනවා ඒකට මම මේ සම්මෝ උපදින හම්බ කරන දෙයින් ජීවත් වෙන්නේ නැහැ නේද දරුවෝ තුනට ඉන්නවා මේ සතුටෙන් කරදරයක් නැතුව නිරෝගීව ඒගොල්ලෝ ගැන නම් කිසි වැරද්දක් දකින්නේ නැහැ ඒගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්නවා කියන මේ විදිහට හොඳට ඉන්නවා ඒ නිසා මේ වැස්ස වැස්සයි කියලා මට කිසි ප්‍රශ්නයක් නැහැ වහින්න ඕන නැහැ වහන්දරේ තුරට ඒක අහලා කියනවා ආයෙත් මමත් එහෙම තමයි ආයෙත් මේ ඒ සේවේ සේවකයන් නෙමෙයි කවදාවත් සේවේ නියුතු කෙනෙක් නෙමෙයි මම උදාහරණයක් කියලා. ඉතින්ම අනිදාසේ එන ජොබ් එකක් කරනවා ඉතින් ගිහිල්ලා වැඩ කරලා පැය 8ක් කරලා මොනවාරි එහෙම කරන්න වෙනවනේ. උදාහරණයක් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ලෝකේ ඕන දෙනා යනවා. නිදාසේ. ඒක මේ මගේ නිවන් මා දකුණු නිවෙන තියෙන ප්‍රතිලාභයක්. එහෙමද හම්බ කරන්න අවශ්‍ය නැහැ. මුත දේවල් මේ කියන්නේ මොකද? ඒ ධාරි ජීවත් වෙනවා හම්බ කරන්න අවශ්‍ය නැහැ. ජීවත් වෙනවා කින්ද පාදෙන්නේ නැහැ වෙන්නේ මේ මොකක්? කින්ද දාන්න නැත්නම් ගහක් ඇදෙන්නේ. ඒ පිටේ පිටපදා ඒ ජීවන රටාව ඉතින් හරිම අරගලන්න එහෙම ඉන්න බෑ. ධනෙට ඉන්න බෑ. ධනෙට හොඳට වහපෝ ජනල් දොරවල් වහපෝ ගෑස් වුණ වහලා තියෙනවා. ඒ විදිහට ඕනේ දැන් ගහන්න කියන්නේ නැහැ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. කාගරස් යටදී මම වැඩ කරන්නේ නැහැ. දැන්. පෙර යාගේ පාපා හරක් පට්ටි ගැන ධනෙ කියන කවුරුනේ එළ දෙන්නේ ඉන්නවා තරුණ හරක් ඉන්නවා පොඩි පටා වින්නා මේ කට හම්බෙන් දෙන හරක් මොකද ගවයේ ඉන්නවා. තවගේ ලොකු ලොකු මේ ප්‍රධාන ගවයේ ඉන්නවා. එයා තමයි ලොක්කායේ ඒ විදිහට ආ විස්තරයක් කරන අයගෙන බොහොම සතුටින් මේ ගව එයාගේ ගව පස්චි කියන්නේ. නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ වහින්න ඕන තරම්. අම හැටි. ඉතින් අර කතාව කියන්නේ. There are no cows, no young bulls, no cows in calf for breeding cows. No great bull the leader. අපරතම ඒ අරස්තන යාර බහුබුද්ධිත සූත්‍රය කියන කතාව ආයෙත් මෙතනට ගන්නවා. හරක් නැහැ. හරක් නැත්නම් ඉහලක් හදුවන්නේ. තරණ එවුනොත් නැහැ, පැටවුනොත් නැහැ. ඒවා පැටවම් වෙන්නේ නම් නැහැ, කවුරුවත් නැහැ. එතකොට ඒක ලොක්කෙකුත් නැහැ ඒගොල්ලෝ සේතම් ලීඩ් කරන. ඒතර බුදුන් ඒ පැත්තෙන් සතුට කර අර නැති නිසා. මෙයා තියෙන හින්ද සතුටු. භෞතික සූත්‍රයේ අනිත් පැත්තේ ආධිනේ පැත්තේ එතන තියෙන මේකේ නියම අර ඉන්දිකේ ඉන්න කෙනෙක් දකින්නේ. දැන් ඉගෙන ස්ටේ එක්ස්ට්‍රා ඩගින් හිමෝ හොඳට මේ හරක් බැඳලා තියෙන්නේ හොඳට හයියට මේ කණු දාලා පද මේ වැල් පට වලින් බැඳලා කඩාගෙන යන්නේ. ඒ නිසා මට බෑක් නෑ. රෙස්ටෝරන්ට් එකට කස්ටමර් මට පස්සෙන් යන්නේ. රන්දුවත් කියන එකට හරියන්නේ. මගෙත් ඒ තිබ්බ බැඳුම් තිබ්බා මම ඒක සේරම කඩලා දෙනවා. හරියට ලොකු බලවත් හරකෙක් ඒක කඩාන යනවා වගේ මම ඒක කඩලා දාලා දෙනවා. ඒක තමයි ලොකු ඇටෙක් වගේ. ඒ දිරා පස්සෙස්සේ ඒ වැල්පටවල් කඩාගෙන මම ගිහිල්ලා දෙනවා. I'm going to realize that I never again will lie in the womb. So, I'm going to say, I'm going to say, I'm going to say, I'm going to say, I'm going to say, I'm going to say, I'm going to say, I'm going to say, I'm going to say, China jati. I'm going to say, I'm going to say, එහෙම කියනකොට උදාහරණ මේ කලින්ම දැකලා නේද ශාල මේ වස්සා කොහෙලා ගන්නතර ගලලා කියන්නේ මෙහෙ වෙච්ච දේම පොඩි වලවල් පිළිලා ලොකු ය පිළිලා ගඟට ගිහිල්ලා ගඟ උතුරලා දෙගොඩ තලා ගියා මයිට හරක් පට්ටිය ගහගෙන යන්න ඇති මට එදෙන දෙන්නේ කියන්න දෙන්න නේද එතකොට මෙහාට තේරෙනවා අනේ මේක තමයි වැදගත් දැන් එකට අපදී වලට ඇල්ලා ඉන්න කෙනෙක් මොන සතුටෙන් ඉන්නකොට පස්සපතර එකක් වදිනවා. වදිනකොට තේරෙනවා හා මේ මොකද උනේ? සර්ප්‍රයිස් එක. ප්‍රශ්නාව තියෙන කෙනෙක් එතන හැරෙනවා. මොඩේ අඳාගලනවා. ඒකයි වෙනස. ඒතර මෙහා ප්‍රශ්නාව තිබ්බ නිසා මෙහා කියන මේක විනාශ වෙනකොට මෙහා කියනවා. කොච්චර වාග්යද කොච්චර ලැබීමක්ද මේ අපිට දැන් මාස කෙනෙක් ලැබිච්ච එක. ඒක වෙලෙමයි කියන. එහෙනම් අපි මෙයයි නෝනායි දෙන්නම්. එහෙනම් අපි ඕවාද සරණ යන අපේ ගුරුවරයා වෙන්න. එහෙනම් අපි බෝවන්සේගේ ශාසනය පැවිදි වෙනවා. වාදිතින් එහාට එතරම් ගිහිල්ලා නෙන්නේ ඒ උපසත් නැති කළා මරණය ඉක්ම ගිහිල්ලා නම් අපිත් ඒ සත්‍යයට එන්න උත්සාහ කරනවා කියලා මේකල ප්‍රකාශයක් කරනවා මේක බලා ඉන්න මාරයා මලකම දිහානේ මිසින් එතන මේ කෙනෙක් ඉවර වෙන්න හදනවාද එයා බලන එයා ආයෙ වර්ණනා කරනවා උපදීන් ගැන Those with children delight because of their children. Those with cattle delight because of their cows. A person's delight comes from acquisitions. Since a person is no acquisitions, doesn't delight. So that is the word. Is it okay? දුහන්දරත් කියනකොට කියනකොට මේක ඇහෙනවා තේරෙනවා නේද ඒත් හරියට තේරුන්නේ නැහැ අර මේ ගංගොතර ඇවිල්ලා ගහගෙන යනවා හරියට තේරෙන්නේ එතකොට තේරෙනවා මේක නේද මේ දුහන්දර කියන්නේ කියලා එතකොට දුහන්දර කියනවා මාකට those children grieve හරිනේ. Because of their children, those with cattle grieve. Because of their cow, they start to marry now, then they have a crunch, and they have a crunch. But the person's grief comes from acquisition. If you don't have a crunch, මොනතර ප්‍රකාශයක් කරනවා. ඉතින් එතනින් මෙතන ඉවර කරනවා මේක. ඒ මේකේ අශාල ගෙමුණු තැන් තියෙන මට මේ ඉංග්‍රීසි එකේ මට මදි. සාන්දෙන්න මෙච්චර හොඳද? ඒකෙන් සම්න්නේ මම රේනෝස්. ඒකෙන් සම්න්නේ දැන්සුවත් බොම්පින්. අද බුණ මහත්මයා අර මේ බොහොම ලස්සනට අපි ආස්වාදේ පැත්තට යොමු කරලා ඉඳයි අපි ඒ වෙලාවේ මේ සූත්‍රයට යොමු වෙන්නේ. මේ සූත්‍රය තියෙන ආස්වාද පැත්ත ගැන එච්මතු කළ දේශනාව තියෙන්නේ. ඉතින් මම ජයන්ත මහත්තයා නැවත වෙන ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් මේ සූත්‍රය සම්බන්ධ කරලා විග්‍රහ කරන්න. තිරුවන් සරණයි. මම අර කලින් කිව්ව කොටස ඇත්තට මේ සූත්‍රයේ තියෙනවා. මේ උපදී ගැන කියනකොට ඒ කියන්නේ අන්තිමට තියෙනවා මේ මාරය කියන ගාථාව. ඒකත් පොඩ්ඩක් කියලම කියනවා. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමා ගෝහි තතේව නන්දති උපදේහි නරස්ස නන්දන නහිසෝ නන්දති යෝ නිරූපදී කියලා තමයි මාරයා කියන්නේ. ඒ කියන්නේ දරුවෝ ඉන්න කට්ටිය දරුවන් නිසා සතුට වෙනවා. මේ ගවයන් නැති කට්ටිය ගවයන් නිසා සතුට වෙනවා. මිනිස්සයා කාමාදීන් සතුට වෙනවා. මේ කාමාදීන් අත්තර තැනැත්ති සතුට නොවන්නේ කියලා තමයි මේ මාරයා කියන්නේ. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝචිති පුත්තේ පුත්තිමා ගෝපී ගෝතේ තතේව සෝචති උපදීහි නරස්ස සෝචන නහිසෝ සෝචති යෝ නිරුප්පදී කියලා. ඒ කියන්නේ බොහෝ දරුවන් නැති පුද්ගලයෝ මේ දරුවන් නිසාම ශෝක වෙනවා. බොහෝ ගවයන් නැති කට්ටිය ගවයන් නිසාම ශෝක වෙනවා. මේ කාම උපදීහි යෙදෙන මනුස්සයා ඒක නිසා ශෝක වෙනවා. ඒවා අත්හැරියොත් ඒ උපදීන් අත්හැරියන් තමයි ශෝක නොකරන්නේ කියන තැනට පත් වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අර කලින් එක ගත්තාම කියන්නේ අර අපි කියන්නේ හතේ හත වැඩිච්ච මිනිහෙක් ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ මේ ණය වෙලා ගෑනිත් පයින් ගන්නවා බොහොම දුකසේ ඉන්න තැනට. අපිට හිතෙනවා ඇත්තටම ඒ වගේ දැන් අපිත් දැන් හුඟක් කියලාට බලනකොට අපිටත් මේ හුඟ දුකටපත් වුණාම තමයි ආගම දහම උනත් මතක් වෙලා ඒ පැත්තට යමු. දැන් මෙතන එහෙම නිකන් හිතෙනවා අපිට. දැන් මෙතන කියන්නේ මේ ඔක්කොම සියලු දේ හොඳට තියෙන තත්ත්වයක් තියෙන. අපි කියන්නේ හැමදේම කියන්නේ අඩුපාඩුවක් නැතුව තියෙනකොට කෙනෙකුට හිතෙන්නේ නැහැ දැන් උදාහරණයක් ලෙස දැන් වෙන කොහෙට හරි ගම් වතුරක් ගන්නවා අපි ටීවී එකේ දැක්කොත් නැත්නම් නිවුස් වල ඇහුවොත් අපිට පොඩි නිකන් පොඩ්ඩක් හිතෙනවා අපිට නැහැ කියන නිකන් සන්තෝෂයක් තියෙනවා. මෙහෙම වුණාට මෙහෙම මේසු ගැන දුකයි තමයි. නමුත් අපිට එහෙම එකක් නැහැ කියන සන්තෝෂයක් තියෙනවා. ඒ කියන්නේ අපේ හැමදේම හරියට යනවා අපිට ඒක ඇත්තම දැනෙන්නේ නැති ගැතිය. ඉතින් මේ වගේ මට මේකින් තේරුනේ මේ ධනිය ගෝපාලන් හැමදේම හොඳට යන වෙලාවක තමයි මේ සතුටින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඉතින් ඇත්තටම මේකේ තේරෙනවා අර විපල්නාස කියන එක හොඳට මතිරා තියෙන තැනක් කියලා. හැබැයි ඉතින් ඔතනම තමයි මම දන්නේ මම ඉන්නේ. මට හිතෙනවා හැමදේම සතුටින් යනවා නම් ළමයි හොඳට විභාග පාස් වෙලා ඉගෙන ගන්නවා නම්, ගෙවල් දොරවලුත් කැරෙන්නේ නැතුව තියෙනවා නම්, යන වාහනේත් හොඳයි නම්, මට ඉතින් කාට කාටරි පොඩි පොඩි උදව්වක් කරගෙන මටත් ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම්, ඉතින් මම හිතනවා දැන් ඔක්කොම හරි කියන සත්‍යය තියෙනවා. නමුත් අර මේකේ අර තියෙන ආදීන මේ කයක් පරිහරණය කරගෙන මේ විදිහට මේ කාම ලෝකේ ජීවත් වෙනකොට මේ පොඩි පොඩි දේවල් වලින් ලැබෙන ආස්වාදයට බැඳිලා අර ලොකු පලාතක්ම වැහිලා තියෙන බව අමතක වෙනවා. ඉතින් ඒවා ඉතින් ඇත්තටම අපිට මේ හවසට හවසට දරුවත් මහත්තයා මතක් කරලා දෙන හින්දා චුට්ටක් ඉතින් විතරම දවස පුරා විටින් විට මතක් වෙන ගැතියක් තියෙනවා. නමුත් අපේ ඩිෆෝල්ට් පොසිෂන් එක එහෙමත් නැත්නම් අපි මම ඉන්න තැන මූලික වශයෙන් හිත පිහිටලා තියෙන තැන බලනකොට ඇත්තටම ආස්වාදයේ පැත්තට තමයි කියලා හිතෙනවා. ඉතින් ඉතින් මේ වගේ අපිට පෙන්වලා දෙන්නේ ආස්වාදයේ බොහොම මේ බුදුරජාණන් වහන්සේ කොහෙත්ම අනුමත කරපු දෙයක් නෙවෙයි. මේක ආදීනේ වල මේ සම්පූර්ණයෙන් නැවතත් ගබ්බසෙය වෙන්නේ නැතුව ඒකෙන් නිදහස් වෙන්න මාර්ගයක් කියලා දීලා තියෙනවා. ඒකේ තව තවත් යොමු වෙන එකයි කියලා හිතෙනවා. ඉතින් එච්චර තමයි දැන් එකතු කරන්න තියෙන දරුවත් තමයි තෙරුවන් සරණයි. සත්සත් ජාන්තවත් බොහොම පිං මුදින් ඒකාරණව තවදුරටත් අපිට ඉස්මතු වුණා. ඉතින් ඔබතුමා කියන කොටත් මතක් වෙන්නේ දැන් මේ සූත්‍ර දේශ කලින් සූත්‍ර දේශනාව අපිට හම්බුණා ආදීනමේ දැකලා ආදීනමේ අස්වැදල වදින කෙනෙක් තවදුරටත් මේ තථාගතයන් වහන්සේගාවට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බුද්ධ සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි වෙලා හැබැයි වචනෙින්ම තමන්ගේ සරෙන්ඩ වෙලා වෙච්ච දේ කරගත්ත සත්‍යයේ වෙටි මේක පෙන්වන්න කරන තියෙනවා. මේ අහස වාඩි වුණා කියන්නේ ඉතින් ඒකක් හිගවට මේ සුත්‍ර දේශනාදී තියෙන මේ ආස්වාදයේ විඳින්මින්ම ඉන්න කෙනෙක් ආස්වාදයේ විපදාසයටපත් වෙන්න පෙර තථාගතයන් වහන්සේ ඉදිරියේ තථාගතයන් වහන්සේ සරණ ගිහිල්ලා තමන් ආශ්‍රෝෂය කරන්න යොමු වෙච්ච හැටි. නැත්තේ ඉතින් අර අපි කියන අපි මේ හොඳයි එහෙමත් හොඳයි කියලා කියන දේ ගැන කියවෙන සූත්‍රයක් තමයි තාම හම්බුනේ නැත්තේ. ඒ කියන්නේ මේ අපි මේ මෙහෙමත් එක් කරගෙන මේකත් මේ විදිහට කරගෙන මේ ටික ටික කරගෙන පුළුවන් වෙලාවක මේක ඉවර කරගමු කියන විදිහ සූත්‍රයක් තමයි තාම අහුනේ නැත්තේ බල හම්බුනේ ඉතින්. ඉතින් එතකොට මතක් වෙනවා මේ මම තවත් කලින් මිත්‍රයෙකුට යොමෙන්නම් වසන්ත මහත්මයාට වගේ කෙනෙකුට ඊගාවට අපිට අහන්න දකින්න අපින පෞගී කාලේ මම දැක්ව එක මම හිතන්නේ අම්සිවාතර මං එළිය මට මතක බෑ හොයාගන්න ශ්‍රී ලංකාවේ මේ බොහොම හොඳට ඉන්න හොඳට රැකියාවක් කරගෙන ඉන්න තාත්තා කෙනෙක් අම්මා කෙනෙක්ගේ පොඩි දරුවෝ දෙන්නයි හොඳ නේද කියන්නේ ව්‍යාපාරයක් මම හිතන්නේ දසවද මතක විදිහට ව්‍යාපාරයක් කරගෙන ඕ හොඳට මේ එක්කම සියල්ලම මේ මම හිතන්නේ එක දුවද්ද කොදෙන්ද තියෙන ප්‍රසාද වෙන්නද එයාට ඔක්කොම දීලා දීලා ඒ පොඩි පොළුම ගිහිල්ලා සාසන ගතල ඉන්නවා. ඉතින් එහෙමයි ඉන්නවා. අපිට ආරංචින බ්‍රිස්බන් වල එක ෆවුලක් එමු ගිහිල්ලා ලංකාවේ මහනෙල ඉන්නවා සියලු දේ මත ඇරලා මං ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වලත් එහෙම කෙනෙක් දෙන්නේ ගැන අපි දන්නවා පද්ධි මත ඉන්නවා ඒවල දන්නවා ඒවා. ඉතින් එහෙම කන් ප්‍රශ්නෝ තියෙනවා. ඉතින් අපිට එතකොට කියන්නේ අපි ඒ අතරම දන්නවා මේ සසුන් දතුරුණු පමණින් මේක වෙන්නේ නැහැ කියලා. අපි දන්නවා ස්වාමීන් වහන්සේලා උනත් ඉතින් විවිධ මහන වෙලා විවිධ දේවල් කරමින් ඉන්න අය ගැනත් අපි දන්නවා. ඉතින් එසේ නමුත් යම්කිසි කෙනෙක් මෙච්චර දුර අපි දැන් කතා මේ තුල කතා කරන විදිහට ධර්මයේ කිසියම් ඉහළ තැනකින් කතා කරන යොමු වෙච්ච පිරිසකට ඒත් අතෙන්ට යොමු වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියන දේ තමයි මට නම් හිතට නිතරම හිතෙන්නේ. ඉතින් ඒක තමයි මට මේ සතු වෙන්නේ. ඉතින් අපි අදට නොට නෙමෙයි අද කරන්න බැරි තරමට අපි බැඳීම් ඇති. නමුත් හෙට පුළුවන් නම් අනිද්ද පුළුවන් නේද වෙන්න කියන හැඟීම තියෙනවා. වසන්ත මාසය උතුමාට වෙන්න කරුවන් සාකච්ඡා අද මේ සූත්‍ර දෙක සාකච්ඡාවේදී ඉතින් ගොඩක් ඒවල් ඉතින් අපි දන්න කරුණු තාත්විකව ඉස්මතු කරගත්තා. මේ ඉතින් අපිට ඇත්තටම මේ ගැන දැන් ඉත මහත්මයෙක්ම ප්‍රසන්න මහත්මයෙක්ම මම දැන් කිව්වා මේ ඇත්තටම අපිට වසලාවට දැන් මමත් එක දෙකිනවා. මොකද දිහිගේ ඇරළම යන්න කියලා හිම සින්දයක් බුදුන් වහන්සේ අපිට ඩිරෙක්ටිව දේශනා කළා නෑ. හැබැයි එහෙම කළොත් ආරසී ගාමිණීට වෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඉතින් දැන් අපිට ඒ උපදි කියන විවේකයට ඒ කියන්නේ ඒ මනසට එන්නේ නම් අධිගමලාවි වෙන්න රහතන් වහන්සේට වගේ කියන මාර්ගඵල එකන උතුමන් වහන්සේලා තමයි ඒක ලැබෙන්නේ. හැබැයි ඒක ලැබෙන්න ප්‍රයෝගික කරගන්න පුළුවන් අර කාය විවේකයේ චිත්ත විවේකයේ කියනකොට. ඇත්තටම මට නම් හිතෙන්නේ අපි හැමෝටම මොකක් හරි නැති දෙයක් හොයාගන්න බලන්නේ. ජාති ලංකාවට නම් දැන් ගොඩක් කට්ටි ඉන්නේ මෙතන ගොඩක් ඉන්නවා ලංකාවේ නේද කියලා අපි දැන් ලංකාවේ මොකට මෙහෙට ආවා. මේ රැක්කම දාලා. ඉතින් ඇවිල්ලා දැන් හොඳයි කියලා. දැන් ඉතින් එහෙ ඉතින් ඔය වගේ දෙපැත්ත බලන දැන් මෙහින්ද කට්ටුන් ගාගෙන වයිස් ගියාම හිතන්නේ ලංකාවේ ගිහලා ගෙවල් හදනවා. කියන්නේ ඉතින් ඉවරයක් නැහැ. ඉතින් ඒ කියන්නේ දැන් ඊවලගින් දැන් අපි දැන් මහාන වෙලා නැති ඉන්නකොට හිතනවා දැන් මහානුමුත් හොඳයිනේ මහානුමුත් හොඳයි. ඉතින් ওই වගේ ඉතින් මහා විචිත ස්වාමීන් වහන්සේලා ඒ මහා ධම්මෝට ගියාම ඒගොල්ලන්ට විනමන ප්‍රශ්න හරි ඒ විහාර ස්ථාන වල ප්‍රශ්න ඒක මුදිර තේරෙනවා පේනවා දැන් මෙහෙන් පන්සල් හතක් අටක් තියෙනවා තියෙනවා ඉතින් තේරෙනවා ඒ ස්වාමීන් වහන්සේලා දැන් සිවුර දාගත්තේ මොකටද මේ නිවන් මාර්ගය දැන් කරන්නේ මොකද කියන්නේ වාහන ගයි කරගෙන හරි යනවා මෙහෙ යනවා භාවනා පන්ති භාවනා ඒක පිළිස් කියනවා යනවා හතර වටේ ඉතින් ඕතම ඇතියි ඉතින් දැන් බුදුජාන මහත්මයා කියපු දැන් ඇත්තටම මම මේ ශ්‍රවණ සිසුල වලින්ම ඉගෙනගත්ත දේවල් සෑහෙන දුරට දැන් දැනගෙන මේ කල්යාණ මිත්‍රයන්ගේ නිවන සි දේවල් එන්නම් මේ ගුණ කරගත්තහම මොකද්ද මෙතන අවශ්‍ය කාරණාව හරියටම කියලා බුදුජාන මහත්මයා කියලා කියනවා එතකොට ජයන්ත මහත්මයා කියවා දැන් අපිට පුළුවන් තාව කාලිකව හරි අර ගිහිල්ලා අර වගේ සිත් විවේකයක් නැහ කායි වේක ඇති කරගන්න අර භාවනා සංගෝඨිකින් දවස් 10 15 20 එහෙම පුරා දැන් තියෙනවා ඉතින් ඒකත් හරියට කියනවා ප්‍රතිනාමුර කිව්වාගේ මට මතක් වෙන්නේ අර වතුර සමර් බෝලයක් වතුරේ යත් කරගෙන ඉන්නවා ඉතින් ඉන්නේ අතරට ඊට පස්සේ ආපහු අපි එන්න පටන් අපේ සාමාන්‍ය ජීවිතයට ගියවල් දරවල් දරුමල්ලෝ මේ මග ඒ බැලුත් වැඩ කටින් සාමාන්‍ය ඒක සාමාන්‍ය ජීවිතෙට එන්න මේ දැන් අපි ඉතින් ඒක අතරට යන්න බෑ නේද එහෙම නම් ඉතින් ඒ ඔක්සිජන් හොස්සේ අපිට ඉතින් දෙපත්තක් තියෙනවා මම නම් හිතන්නේ ඉහිමයි දැන් මෙහෙම අපි මේක ඉන්න ගමන් දැන් අපි දැන් අපි දන්නවා දහමේ තියෙනවා කියන්නේ බුදුන් වහන්සේගේ හිටපු 7 කෝටියෙන් සවස් නුවර 5 කෝටියක්ද කොහෙද මාර්ගපත ලැබලා තියෙන මේ ඔක්කොම මහනලා දිතිය නෑනේ ඒකෝට අපිට තියෙනවා දැන් සූත්‍ර දේශනා කීපයක් හොඳට අරගෙන බැලුවහම අපිට අදිසාලමක් තියෙනවා ඇත්තට ගුරු කරගන්න මේ නැත්තේ නෑ අපි අගය තාම අපි ඉතින් ඒක හරියට පේන්නේ නැහැ වගේ මම හිතන්නේ මම මට ටිකක් පේනවා වගේ වෙනවා නමුත් ඒක තමයි මම හිතනවා දැන් අර ඔය ආපේවිතා බහුලීකතා භාවිතා බහුලීකතා කියන දේ ඒක ස්ටොප් කරනවා මේක දැන් ඉයක් වගේ ඒක දිගට කරන්නේ කියලා හිතන්නේ එහෙම වුණත් අපිට පුළුවන් දැන් අපි බලනොත් අනිත් සංඥා සූත්‍ර වගේ එකක් අරගෙන ඒ වගේ ඒ විදිහට කියලා තියෙන බුදුයනවා. ඒ වගේ ඒවා කීපයක් කරන හොඳට බැලුවා මම සාකච්ඡා කරන ගොඩාක් පාරවල් වල මේ තවන් කිරිනවා. ඉතින් අපිට පේනවා ඒකපර මොකද්ද කරනවා දේවල් ටික කියලා තියෙනවා හරියට. හැබැයි අමතර ගොඩාක් දේවල් තියෙනවා නේද සූත්‍රේවත්. ඒ කියන්නේ දැන් තියෙනවා නේද ආස්වාදේ නිසා ආස්වාදේ දිහා බලලා ආදීනේ මෙච්චරම මෙච්චරම කියන ඔතිව වචන කොහොම තියෙනවද? හවත් ඔකකින් කතා කරලා ඔක වෙනවද? මේක නේද අපි ආපහු හරි යන්නේ අර මේ අපි සාමාන්‍ය ජීවිතය. ඉතින් අර ඉන්නකොට අපි ජීවත් වෙලා ඉන්නකොට ඒක තුළින් අපිට මේ අනිත්‍ය කියන එක දැකදක ඉන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවනම් මනසට මම හිතන ඊට වඩා හරිම වැදගත් කියලා ඒක මුතුද ඒක ප්‍රැක්ටිකලි මතනම් ටිකක් පුරුදු කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක දැනෙනවා. ඉතින් ඒක අනිත් කල්‍යාණ මිත්‍රකට හිමි කරනවා. ඉතින් මම වාස්තුලාට මේ ඉතින් ඒක තියෙනවා අපි හැමෝටම වගේ. නමුත් ඒක ටැප් කරගත්තොත් නම් බුදු පුහුණු කරගත්තොත් මම හිතනවා මේ ගමන ඉතින් අපිට හිමින් යන්න පුළුවන්. ඉතින් ඔය මහණුණයි කියලා එහෙමනම් වෙන්නේ නැහැ කියලා මම යෝස්මහත්ය මොකද ඒක එහෙමම තමයි. මොකද මෙහි තේනවා දැන් මේ මහණුවිසු ඉදිරිය ඒක දැක්කම තමයි සවන් පොඩ්ඩක් මම බාධා කරන්න හිතන දේ ඉතලා බාධා කරනවා ඒ දැන් මේ මම කිව්වා ඒක මම ඒක ඒ ඔයර ඒක එහෙම නොකියන්නේ ඉඳ තියලා මම කිව්වා එහෙම බිරු දාන්න උන්තර ගන්න පුළුවන් වාහන වෙලා හරි අට මහන දාන්න ඕනේ නමුත් එහෙම වෙන්න ඕනේ නැහැ ඔබතුමා දැන් අද මම යන්න කියනවා නෙමෙයි මම යනවට නෙමෙයි දැන් මම යනවා කියලා තුත් මම යනවා නම් මේ පන්සලේ ඉන්න හැමෝටම විදිහට මම ඉන්න නෙමෙයි යන්නේ මෙච්චර කාලා මෙච්චර බද වෙනදලා මෙච්චර කරලා මෙච්චර එකින්ද මේ අතරලා යන්නේ ආයි ගිහිල්ලා බණක ගිහින් හරි එතෙන්ට ගිහිල්ලා වේදිකක් ගන්න හරි ආයි ගිහිල්ලා පන්තියක් දාන්න හරි නෙමෙයි එන්නේ ඒ පරමාර්ථයෙන් යන්න පුළුවන් කෙනා කෙනෙකුට කියලා එහෙම ඇහිනවා මේ අපිට හම්බෙලා තියෙනවා දැන් ඒතරින් අපිට මේ මම හිතනවා එහෙම කියලා අපිට ස්වාමීන් වහන්සේ කෙනෙක් නිකන් ආරංචි අපි පුළුවන් වුණ සම්බන්ධ වෙනවා ගිහිල්ලා මේ කතා කරගන්න ඉතින් ඒ වගේ එහෙම හරියටම මේ තථාගත මාසේ දේශනා කරා නම් යම්කිසි හේතුවක් ඉඳලා සතුංගත වෙන්න කියලා ඒ කටයුත්තම කරන්න උත්සාහ කරන ආමඳුරු ඉන්නවා මම හිතන්නේ සුදර්ශන ආමඳුරුත් ඒ ඔබතුමා කිව්වා කියලා කිව්වා සුදර්ශන ආමඳුරුත් දේශනා කරන්න ඉතින් ඇවිල්ලා භාවනා කරනවා භාවනා කරලා යන්නේ ආයේ වලටනේ කියන එකල උන්වහන්සේලා කිව්ව දෙකෙන් අදහස් වෙන්නේ එතන ඒ වලේ ඉඳන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ සීමාවක තමයි කරගන්න වෙන්නේ නමුත් ඒ සීමාවෙන් ඔබට යන යම්කිසි කිතරෝ නම් අපහසුාවක් තියෙනවා මෙතන ඉඳන් කරන්න ඒ වලේ ඉඳන් සීමාවල් තියෙනවා මුත්තේ තමන්ට හිතෙනවා නම් මර මෙච්චරම මේකත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කරන කුසලංගේ හේතුවකින් මනුෂ්‍ය ලෝකේ ජීවිතයක් නැවත ලැබුණොත් මේ ඊට ටික කරගන්න පුළුවන් කියලා පසු කාලයකදී ඊට ටිකක් තියාගන්නවා නම් තියාගන්න හිතනවා නම් කමක් නැහැ. නමුත් අපිට හමු වෙලා තියෙනවා, දැකලා තියෙනවා, එහෙම නැතුව මේ භවෙම ඉවර කරගන්න ඕනේ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒකත් හිතේ තියාගෙන තමයි මේ කාරණාව අසු කරේ. ඒකද මට පේනවා අද සාකච්ඡාවේ කිසිම කෙනෙක් දැනකින් ඒ අදහස එන්නේ නැහැ. කියන්නේ මේ ඉන්න තැන ඉඳලා පුළුවන් තරම් කරගන්න ඕනේ. මේ තමයි තව ගොඩක් මෙතන කරගන්න තියෙන දේවල්. ඒ නිසා එක්ම හොඳයි. හොඳයි වසන්ත මහත්තයා ඔබතුමාට නැවත වෙනවා ඔබාද කරනවා. නෑ ඒක හරිස් දලොත් මහත්තයා මම පිළිගන්නවා කියන එක. නමුත් අර බයිතිස්පුර වම කිව්වේ ස්වාමිනාසර මම දැනුවත් වුණා ආරම්භක කියලා බොහෝ මුදිට මේ මාර්ගඵල ලැබලක් තියෙන්න මම හිතන්න පුළුවන් සමහරකට. ඉතින් එහෙම ඇති. ඉතින් එහෙම කියලා නමුත් මම කියන්නේ දැන් අපේ මට්ටමෙන් බැලුවම දැන් මගේ මට්ටමෙන් බැලුවාම මට ඒක කරන්න බෑනේ. ඉතින් දැන් බැරි දෙයක් ගැන පුළුවන් කියන්නේ බැරි දෙයක් නම් මම කිය කල්යම් පිට කතාවකින් දාන බාරදට පුළුවන් ඔබට බැරියයි. ඒ කියන්නේ බාරදට පුළුවන් පසුතර බැරියයි, බාරද ද්වාරජිත බාස්මන පුළුවන් දලිද්දෝතර බැරියයි. බාරදට මටවත් හිතියා ගෑනු හිතියා ගෑණියත් ළමයි හද්දනේ පර ළමයි දෙන්න. එයාටත් ගෙවල් තිබුණා, එයාට දාන්නයක් පිළිලා තිබුණා. මට දාන්නයක් පිළි නෑ. ඔය බැංකු කවුන්ටර් එකෙන් තැන් ඇති පඩි යන. ඉතින් මට වඩා දේවල් නෑ මිටට. ඒ මනුස්සයා ඔක්කොම දාලා ගියේ. ඇයි මට බැරි? ඔව් දලොත් මාතේක ඇත්තේ තියේ බාරද් දාජනේ. ඉතින් බුදුජා ඒක නිර්ජාන බාරද්දාජ මේ දඩුවත් ඒකයි ප්‍රශ්නේ. දැස් ටුවන් ඉතින්දම වටිනවනේ. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ මම මේ වගේ හැබැයි අපි ජෙනරලයිස් කරන්නේ ඊගිටයට බෑ. මෙතන මේ ඉඳන් හාමුදුරු වෙන්න ඕනේ නෑ. ඒක ගන්න නෑ. වුණොත් හොඳම තමයි. ඒක තමයි පෙන්වුම් කරන්නේ. ඊහික ඉඳන් බැරි බව සම්පූර්ණ සත්‍ය අවසන් කර යන්න සත්‍යයමයි. මේ මට නම් බෑ. ඉතින් මම අල්ලන් ඉන්න තරම වැඩි නිසා මට බෑ. ඒක තමයි අපිට කියන්න තියෙන එකම සත්‍යද. නමුත් අපිට අපි ජෙනරලයිස් කරන මේ පැත්තට වැඩි හරි කියන පැත්තට කියන්න කිව්වට ඒක වැරදි. හරි පැත්තම අතනයි. හරි පැත්තම සියල්ල අතහැරලා උපදි අතහැරලා සියල්ල අතහැරලා කිහිල්ලා ඒ පූර්ණ වශයෙන් යොමු වෙලා ඉවර කරගන්න එකමයි සත්‍ය. ඒක කියන්නේ දෙකක් නැහැ. මෙතන ඉඳලා පුළුවන් දේවල් තියනවා කරගන්න බැරි නෑ. ඉතින් පුළුවන් දේවල් කරගෙන ඉඳලා ඊට පස්සේ තව එකකට දෙකකට තුනකට හතරකට දහයකට පහකට වලට ගිහිල්ලා ඉන්සරි ඉවර කරගන්න පුළුවන්. මේ විදිහට යන්න පුළුවන්. හැබැයි ඉන්සරි ඉවර කරගන්න කවදා හෝ අවසාන භක්ති මේ ජීවිතෙන් පැත්තකට ගිහිල්ලාම තමයි කරගන්න වෙන්නේ. ඒකට ඒක එහෙමම වෙනවා. එහෙම කරන්න වෙනවා ඒ අවසාන භවෙදී. ඒ අවසාන ඒක ට්‍රාන්ස් කරගෙන දැන් කරන්න පුළුවන් කමක් ක්‍රිකට්වල තියපාද කියන එක තමයි මේ ඇදලා ගන්න කතා කරන්නේ. හරි අපි මයික් යොමු තවත් කාලයක් ඉන්නකොට වසන් මහත්තයෙක් මයික් එක ගන්න පුළුවන්. සර්වන් සන්නේ ප්‍රසන්න මහත්තය ඔබතුමාට තියෙමු වෙලා මම ජයන්ත මහත්තයට වෙන්න. සිරුන් සර්ණ සිල් දිනාටම අප්‍රමාණපින් බෝව ගොඩක් කරුණු ඉදිරිපත් වුණා. ඇත්තට මම මුල මේ ධර්ම දේශනාවේ තිබ්බ කරුණුත් එකට පොඩ්ඩක් එකතු කරන්න. ඇත්තට මේ භාරද්වාජ බමුණ අරහත්ත්වයට පත් වුණ එතෙන්දී ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් සියුන් දෙයක්. මේ භාරද්වාජ බමුණ මම හිතන්නේ අවුරුදු 20ක් බුද්ධ ශාසනය ඇතුළත මහාන වෙන්නේ ණය විනය නීති පැනුනේ ණය ගැන එහෙම අවුරුදු 20කට පස්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට භාරද්වාජ බමුණට ඇත්තටම බුදුරජාණන්සේ ධර්මය කියලා දුන්නා. මෙයාට හරියටම ඒක තේරුම් අරගෙන අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තිබ්බේ. පෙර පින් තිබ්බ නිසා වෙන්න ඕනේ, පින් පිරිච්ච නිසා වෙන්න ඕනේ. එතකොට ඒ භාරද්වාජ රහතන් වහන්සේ තමයි අර ගලක් ගෙනල්ලා උඩින් මහස උඩින් ගෙනින්න ඊට පස්සේ තිබ්බතෙන්ට මේ ගල පවුත ආපෞතියලා ඊට පස්සේ උන්වහන්සේ තමයි අර අබගහේ තිබ්බ හඳුන් පාත්‍රය අරගෙන එතෙන්ටත් විනය නීතියක් පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඉද්ධිපාද ලබා මේ පාතිහාර පාන්න එපා කියන එක ඒ අවස්ථාවේදී. එතකොට ඒ වගේම තමයි අර අනිත්‍යනදිත් ඒ සංසාරයට අස්වැන්න දින පුද්ගලයා එයාගේ කිසිම අද කෙනෙක් එයාගේ තියෙන සියලුම දේම ගැන බොහොම ආඩම්බරෙන් උණං උදංගනන ඉන්නවා. ඉතින් මේ දෙකේදීම අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම සංසාරයට බැඳිලා තියෙන බැමි ගොඩක් තියෙන මෙතන. බැමි ගොඩට බැ තියෙන තැන එතන සංසාරයක් අපි දරන්නේ නැති. අපි වෙන්න නම් ඕනේ මම තේරුම් අරගෙන තියෙන විදිහට අපි කුරු රට වැසියෝ වගේම තමයි අපි ආයුත්තේ ඉන්න හැම මොහොතක් පාසාම සංසාරෙට බැඳෙන්න තියෙන බැමි ටික ලෙහා ගන්න. ඒ කියන්නේ අර මේ එක සූත්‍රයක තියෙනවා මෙහෙම උතේ සිත පවත්වා ගන්න. ගත්ත හැකි බොහෝ කොමතුගේ ඒකට ගද්දූල බද්ධ සූත්‍රයේද බද්දේක රත්න සූත්‍රය සමාවෙන්න බද්දේක රත්න සූත්‍රයේ තියෙනවා මේ මොහොතේ හිත පවත්වාගෙන. එතකොට යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් මේ මොහොතේ හිත පවත්වාගෙන තියාගෙන වර්තමානයේ තියාගන්න පුළුවන් නම් ඉතින් ඒ පුත්කලයට ඇත්තටම මහණ වුණා නැතා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මහණ වෙච්ච ස්වාමීන් වහන්සේලා කරන පාප කර්ම උන්වහන්සේලා කොහොමද ගෙනිනේ? ඒක තියෙනවා එක තැනක අර මාළුවෙක් කියලා තියෙන සතරම් පාට මාළුවෙක් කියලා ඉන්න මාළුවාගෙන බුදුරජාණන් වහන්සේ අහනවා ඉද්ධ ඵලයෙන් මාළුවාගේ ජීවිත කතාවකට පෙර ආත්මයක අදුසීලා වෙතු වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් අපාගත වෙලා අපව මාළුවෙක් කියලා ඇවිල්ලා ඊට පස්සේ එවෙලෙම ඒ ආත්මෙදිත් මාළු ආත්මෙ ඉපදලා අපාගත වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ සංසාරේ ඇත්තටම ඒ ගෙනිනවා. ඉතින් නමුත් යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානේ කුරුරස කුරුරටීටිය වැසි වගේ වඩනවා නම් ඒ පුද්ගලයා මතක ඇති ලංකාවේ පිරිත් කියනකොට අර කලේ මේ පිරිත් කියන වෙලාවට කලින් වතුර උතුරලා එනවා. හරි මේ කියන්නේ සමහර පන්සල් වල සමහර ගෙවල් වල වෙලා තියෙනවා ඒ වගේ. අපේ මේ කියන්නේ මේ බොහොම ගම් වල තියෙන ප්‍රසිද්ධ දෙයක්. ඒ වගේ තමයි වෙලා තමන්ගේ හරියට තමන්ගේ සිත එකක වෙනවනම් ඒ සතර ප්‍රතිපත්තයන් තුල දෙන්නවනම් කවදා හරි දවසක අර පිරිත් වතුර ටික මේ පිළිලයි උතුරලා යනවා වගේ තමන්ගේ මාර්ගඵලයට එන්න පුළුවන්. ඒක මේතනදි වෙන මොහොතෙන් වෙන්න පුළුවන්, මේ ඉක්මනින් වෙන්න පුළුවන්. ඒ එනකන් අපි පුළුවන් තරම් උත්සාහ ගැනීමයි කරන්න තියෙන්නේ. ඉතින් මම අවසාන වශයෙන් කියන සමහර වෙලාවට සංඛ්‍යා වහන්සලා වුණත් කියන්නේ හැසිරෙන විදිය දැනගෙන පිට ඉන්න කට්ටිය සමහර වෙලාවට ඉතින් මේව කරගත්තොත් බොහොම ආර්ය උපවාදයට වැටෙන්න පුළුවන්. ඒක වුණ අනුරාධපුර යෝගයේදී ඒක ස්වාමීන් වහන්සේනමට උදේපාන්දර මේ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනකොට ගුරු ස්වාමීන් වහන්සේ කැඳ දැක් හම්බු වෙච්ච ගමන් උණු කැඳ හම්බු වෙච්ච ගමන් විගහට වළඳනවා ඉඳගත්ත තැන ඉඳලා. එතකොට මේ ගැන ගෝල ස්වාමීන් වහන්සේ බොහොම අප්‍රසාදී හිතාගෙන හිටියේ. එතකොට ගුරු ස්වාමීන් වහන්සේ දවසක් කිව්වා මා කොච්චර උත්සාහ ගත්තත් ඔබ වහන්සේට මේ ආත්මෙදී මේ මගපල් ලබා ගන්න බෑ, වැඩක් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් තේරුම් ගත්ත මේ ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච බව. රහතන් වහන්සේ නමක් කියලා ඊට පස්සේ උන්වහන්සේකින් සමාව අරගෙන උන්වහන්සේට සේවය කරන්න උනා. ඒ ආර්ය උපවාදී නෙමෙයි අපිට අවශ්‍ය තියෙන්නේ. මම හිතන්නේ මේ සංසාරයෙන් මිදෙන්න. ඒක ඉතින් අපි මේ මොහොතේ හිත පවත්වාගෙන ඉදිරියට යා යුතුයි. තෙරුවන් සරණ කියලා දෙනවා. තෙරුවන් සරණයි. මම ජයන්ත මහත්තයාට පෙර ධම්මසි මහත්තයාට යොමු වෙන්න. යොමු වෙලා ධම්මසි මහත්තයා ඔබතුමාට අපිට තව යමක් කියතු කන් තියෙනවා නම් ඒකත් කරන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ජයන්ත මහත්තයා වෙනවා සාකච්ඡා නිමා කරන්න. හා තෙරුවන් සරණයි. දැන් ඔබතුමා හොයනවා නේද සූත්‍රයක් මේ ඔය මොකක්ද අර ගියේ? ගිහිගේ ඉඳන ගෙහිගේ කරගෙන ගොඩ යන ක්‍රමයක් ගැන සූත්‍රයක් ඕන මේකෙත් ඉඳගෙන මේවත් කරගෙන මේ උපදි ටිකත් විඳගෙන මේකත් සැප විඳගෙන ඉන්න ගමන් මේ බණ භාවනා කළා රහත් වෙන ක්‍රමයක් ගැන. මේක සුත්‍රයක් හම්බෙයි කියලා මට හිතන්න හසුවෙච්චි. අපි තීර එහෙම ගමයක් තීරලා මොකද ප්‍රකාශ කරනවා පැහැදිලිව නේද? සමා වෙන්න වචනයක් කියන දවසරයිද? දෙන්න කියන්නේ මේ මේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ අර ෆෝන් එකකින් ඉඳලා කිසිම දෙයක් කරන්න බෑ මේ. ඒ හින්දා මේ කැඩෙනවා නැති වෙනවා මේ. මම දන්නේ සාකච්ඡාවේ කොටසකට නොට්සකුත් මිසුණා. මට මතක් වෙනවා මේ ද්විතීය මහා නාම සූත්‍රයේ තියෙනවා වාගේ මේ සාකච්ඡාවලිත් මතු වුණා මේ පුත්‍ර සම්බාධනය කරමින් කුටුම්භ සංරක්ෂණය කරමින් මේ හරියටම මතක නැහැ මේ මේ මේක කරන්න පුළුවන් කියලා කියනවා වගේ මේ ජයන්ත මහත්තයාට පුළුවන් දන්නේ මේ ද්විතීය මහානාම සූත්‍රයේ අංගුත්තර නිකායේ 11 ඒකාදශක නිපාතේ තියෙන්නේ. ඒකේ යන්තම් සඳහන් වෙනවා වගේ මතකයක් තියෙන හරියට මේ බලන්න විදිහක් නැහැ මේ ෆෝන් එකේ නැති හින්දා මේ එර්වන් සරණයි. ඒක ප්‍රයෝජනවත් ඒ විදිහට පොඩ්ඩක් බලමු. තිරුවන්සරණයි මම පොඩ්ඩ බලන්න බැලුවා ද්විතීය මහානාම සූත්‍රයේ මේ මේ මේ අපේ මේ ත්‍රිපිටක ඩොට් එකේ නම් මට හොයාගන්න බෑ වගේ එක. අපි ඒක තියාගමු හිත සාකච්ඡාවට. හිත බලලා හිත සාකච්ඡාවට ගමු මේ සූත්‍ර දේශනාවනේ. ඒක බොහොම වටනවා. එහෙම නම් එමෙ දේශනාවක් తీරන නම් අපිට ඒකන කතා කරන්න වටිනවා. එතුමා සූත්‍රයන් තියෙන බොහෝ විට දන්නවා ලකම මාත්‍යා එතුමා. ඒ අපි කාටත් දැන් ලෝකේ කාටත් මේ සූත්‍ර දේශනාව බොහොම පහසුවෙන් කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අලකෝ මාත්‍යාගේ ප්‍රෝග්‍රෑම් එකේ එතුමාට අපි කවුරුත් වින්දෙනවා ඒකට. මම හිතන්නේ අපි දෙන්න අවශ්‍ය නැහැ මේ ලෝකේ බාහිර එතනින් සූත්‍ර කියවන කියවන භාෂා එක එක පුද්දලයක එතුමා ඒ පින් ලැබෙනවා. එතුමා බොහොම මේ මහබුසේ ඉලක්ක කරලා තින්නේ. දැන් අපි සූත්‍ර දේශනාව පොඩි ප්‍රශ්නයක් අහන දලුවත් මහත්මයා මේක අවසන් කරන ඉස්සෙල්ලා මම හිතන්නේ ඒක පැහැදිලි කරගත්තත් හොඳයි. මොකද ගොඩක් අවුල් වාක්‍ය ටිකක් දැන් කිය කාරණා දැන් මේ ඔය සඳහන් කරපු දේවල් දැන් මේ මේක කරන්න බෑ කියලා කිව්වේ මේ එකක් තමයි සෝවන් ඵලය බෑ කියන එකද කියලා මම දැනගන්න ඕන. දෙවෙනි එක තමයි මේ දැන් මේක ගිහි ගෙයි නම් කරන්න බෑ කිව්වේ ඒ කියන්නේ කරන්න බෑ කිව්වේ සෝවන් ඵලය ලබා ගන්න බැරි කියන එකද ඒක අදහස් කරේ. බුදුමා මේ මගෙන් වෙන්නේ නැති ප්‍රශ්න අහන්නේ මොකද මේ අනික් කල්යනා මිත්‍රව කවුරුත් එහෙම කිව්වේ නැහැ. මම තමයි ඒක ඉස්මතු කරේ විදිහට කතා කරන්නේ නේද? ඒ නිසා මම කියන සමායන මම එහෙම අදහසන්නේ මම කිය අපි කවුරුත් දන්නවා මේ සෝවාන් වෙන්න පුළුවන් අනාගාමී ධර්පල්ලේ දක්වා ගිහි ජීවිතේ ඉඳලා පුළුවන් මේ යම්කිසි කෙනෙක් උනන්දු වෙනවා නම් කරගන්න. ඉතින් ඒ සත්‍යයෙන් වාංශයේගේ එහෙම ඉඳලා කරගත්ත කියලා දන්නවා. ඉතින් තම තමන්ට හිතෙනවා නම් තමන්ට තියෙන උපදිත් සමග තමන්ට තියෙන සම්බන්ධතාව සමග තමන් මේ අදලෝකේ ඉන්න ගැටින් සමග ඒ වගේ විදිහට කරගන්න පුළුවන් නම් ඒක සාදු සාදු බොහොම හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. නමුත් එහෙම කිසියම් කෙනෙකුට මම දන්නේ අපිට දැන් අවුරුදු 15 20 30 අපිට විවිධ දේවල් නම් උත්සාහ කරනවා. ඉතින් ඒ කරනකොට ඉතින් අර ධම්මියවහන්තු කියන වගේ හොදෝද මඩේ දානවා වගේ දේවල් තමයි පේන්න තියෙන්නේ. සුදසනාමුතු කියන වගේ භාවනාවට යනවා දවස් 5ක් 6ක් යනවා ආයෙ යනවා මේක දුරා ආවට ආයෙ කැලේ යනවා ඇති තමයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඉතින් හිතට මේ අදහස් ඉතින් සක්නින් ඉතින් මේ දෙනවා මේ මේක අත්තරලම ගියොත් කරන්න දැන් සූදානම් වල මම කියනවා නෙමෙයි මට පුළුවන් වෙලද කියනවා නෙමෙයි. එහෙම කරොත් හරිද මේ දැන්වත්? ඒ කියන්නේ හැබැයි එතකොට ඔගොල්ලෝ කියපු ඔක්කොම මතක නැව ගියාට හාමුදුරුවෝ කවුද කරගත්තේ නැති අය කොච්චර ඉන්නවද? ඒවා එහෙම වෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. නමුත් අපි අදුගානේ ඒක කඩාගත්තොත් ඒ කියන්නේ මම නම් ඒ ඉන්න කිලන්ත හාමුදුරුවෝ වගේ ඉන්න නෙමෙයි මේ යන්නේ. ගියොත් නම් මේ ඔක්කොම අතාරලම තමයි යන්නේ කියලා ඒ තත්ත්වෙට තරගෙන යන්න පුළුවන් නම් කෙනෙකුට මේ එකෙන් ප්‍රයෝජන තියනවාදෝ කියන කාරණාව මතකේ පමනයි. එහෙම නැතුව ගිහි ජීවිතේ ඉඳලා මාර්ගඵල ලබන්න බෑ නෙවෙයි අනාගාම ඵල ලැබුණා ලබන්න පුළුවන් කියන එක. ඔව් ජතරොත් මම ඒ කියලා අපි තමයි නේ ඔය ඒක තමයි මට හිතෙනවා පෞද්ගලික වැටෙන මේ මොනවා හරි හේතුවක් නිසා මොකද දැන් ඒකත් ඔබතුමාගේ view එකක් නේ. දැන් මන් දන්නේ මම ගැන මම කොච්චරක් දන්නවද කියලාත් මම දන්නේ නැහැ නේ. දැන් ඔබතුමාලා දැනට දැනන විදිහට එහෙමයි. අපි ඒක මේ ඉතින් එතකොට මට පෞද්ගලික හිතන යම් ප්‍රකාශයක් තියෙනවා නම් ගිහි ගෙයි නම් කරන්න බෑ කියලා මොනවා හරි කෙනෙකුට හරි ඒක ඒ ආදි වශයෙන් ඒ වගේ දෙයක් කියන එක ඇත්තටම අගෞරවයක් කියලා ධර්මයට කරන සෑහෙන්න. තථාගතයන් වහන්සේට කරන්න පුළුවන් ලොකු අගෞරවයක් කියන එකක් ප්‍රකාශ කරන එකක් කියලා මට පෞද්ගලික හිතන දරුවත් තමයි. ඒ කියන්නේ රහත් වෙන්න බෑ ගිහි ගෙයි නම් කියන එකද? රහත් වීමක් නෙවෙයි මම කියන්නේ. රහත් වෙනවා කියන්නේ කොහොමද අපි කිව්වා අපි ඉතිහාසයක් කියන්නේ නැහනේ. කියන්නේ රහත් වෙන්න බෑ කියන එක පමණයි ගිහිගේ ඉඳලා අරසස් පූර්ණ ආශ්‍රසය ගන්න අපහසුයි යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ගිහිගේ ඉඳලා කියන අපි එක මොන පටන් ගන්නකොට සාකච්ඡාවේදී කියනවා මේ ආශ්‍රසය කිරීම මේ භවයේදී කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ ගැන හිතලා අපි සාකච්ඡා කරමු කියන මට්ටමින් තමයි පටන් ගන්නෙ. එහෙම කෙනෙකුට නම් කියලා අපි කතා කරමු. මම එතකොට මු කිව්වා හරි හොඳයි. එක හොඳයි. හොඳයි. පැද්දි කරලා බොහොම තින්කල්. ඔව්. අපි එහෙම නොවෙන්න ඇති. අපි එහෙම නොවේවා වෙන්න පුළුවන්. නමුත් අපි සාකච්ඡාව අපි එහෙම යන කෙනෙකුට කියලාද මොකද නැත්තම් අපි හැමදාමත් ඔය දන්ති කතා කරගෙන ඉන්න පුළුවන්නේ. අපිට පුළුවන් නම් මේක මේ කෙලවලක් දකින්න හදන පිරිසක්මයි මෙතන මේ ඉන්නේ. ඉතින් අම්මත් තමයි වැඩ කටයුතු සියල්ල අතහැර කරලා දාලා ඇවිල්ලා ඉන්න ඇයට ඉතින් ඒ ඇයට එහෙම කියනකොට 10 දෙනෙකුට කියනකොට එක්කෙනෙකුට වාසි ඔක කකරි විට වැඩි අවුට් ඔෆ් ද වේ කියලා යමක් කරන්න හිතුවොත් එහෙම කොච්චර හොඳද. ඉතින් එහෙම දුන්සර්නේ දලුවත් මාත්‍ය පොඩ්ඩක් ඒක කරන්න ගිහිගේ ඉඳන් රහත් වෙන්න පුළුවන්. ඒ මොකද රහත් වෙලා තියෙනවා සන්තති කියන ඇමතිතුමා රජ වෙලා දවස් 7ක් රජ වෙලා ඊට පස්සේ හොඳටම බීලා ඊට උදේ පාන්දර බුදුරජාණන් වහන්සේට වැඳලා කියලා අලිය උඩ ඉන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනාවැකි කිව්වා අද අදවස ඔය බීලා හිටියට ඔය පුත්කලිය අද දවසට රහත් වෙනවා කියලා. ඉතින් ඒක එදා රෑ වුණා මේ දවස් එමුනම් මම ඒවනම් දන්නේ නැහැ අතරම. එහෙම රහත් වෙනවා දවස් කීයක්ද ඉන්න පුළුවන් ඊට පස්සේ දවස් 7යි ඉන්න පුළුවන් ගිහි ගිය ඇතුළත. කොහෙද ප්‍රසන්න මයිකා එක මම අපිට අහල් තිනවා එහෙම දවස් 7යි කොහෙද ප්‍රසන්න මහත්තයා අපිට දැනලා දැනගන්න පුළුවන් කොහෙද මට ඒක නම් දන්නේ නැහැ මහත්තයා ඒක සාමාන්‍ය මම ස්වාමීන් වහන්සේලත් එක්ක සාකච්ඡා කරලා තිනවා ඒ රාගසිද් නැති නිසා ඒ ගිහිගේ ඉන්න කට්ටියට ඒ පුද්ගලයා කෙරෙහි සෑහෙන කියන්නේ මේ දෝෂ සිත් ඇතිලා ඒගොල්ලෝ අපාගත වෙන නිසා දවස් 7ක් තුලත මේ ගිහිගේ අත්තරලා මේ සිවුරුපිය ලබාගෙන ස්වාමීන් වහන්සේ නමක් නොවුනොත් පිරිනුවම් පානවා කියලා තියෙනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. බොහොම පිං සම්මත. ඉතින් ඒ වගේ දයක් දැක්කොත් මේ අපිට මේ ධර්මතක් කරන්න කොහෙද මේ දැක්ක දැනක් පොදු පොතක තිබුණොත් අපිට දැනගන්න කැමති වීමව බොහොම පිං. තමා වෙන දලුවත් මහත්තයා තව අවස්ථාවක් තියෙනවා. සුද්ධෝදන මහරජතුමා මේ රජමාලිගාවෙන් ඉඳලාමයි මේ රහත් වෙලා පිරිනිවන් පෑවේ. ඒ දින හතකින් පිරිනම් පෑවද? එහෙමයි. ඔව්. එහෙමනම් අපි හිතන්නේ නේ අපි දැන් සූදානම්ද මේ අද ආශ්‍රය කළ දවස් හතකින් සියල්ල තැරලා යන්න කියලා හිතන්න පුළුවන් ඉතින්. මේ මොකද බාබු තමයි නෝ කියන ජයන්ත මහත්තයා මතක් වෙනවාද අපි බොහොම ප්‍රබලව ධර්මයේ හැසිරෙමින් ඉන්න කාලයක පිරිසක් සමග ඉතින් බොහොම ලොකුට කතා කරන අවස්ථාවකදී අපි එහෙම ওই ප්‍රශ්නේ මුකරන් පස්සේ එතකොට ටක් ගාලා බ්‍රේක් එකක් ගන්නවා. දවස් හතකින් යන්න කැමතිද? නෑ නංග අනාගාමී තත්ත්වෙම කාලයක් ඉන්න එක හොඳයි කියලා කියන තත්ත්වෙත් තියෙනවා. සමහරවිට මේ පරිගත කරලා ප්‍රකාශ දානේ වනේ මේවා ඔප්නිකන් කතා කරන්නේ. දැන් තවත් දමසේ වන්ත උතුමාට මම යොමෙන් නම් ඊට පස්සේ දැන් නැන් අපි සාදු කියලා ඔයාගේ මේ ප්‍රාර්ථනේ මේ එහෙම අදහස් තියෙනවා නම් ඒක අනුමත කරන සාස්ත්‍රාදු කියලා ඒක එහෙම වෙනවා නම් හොඳයි. ඒක මේ අනෙක් කයක් මම හිතන්නේ ඒක ලීසි දෙයක් නෙවෙයි කියන එක තමයි කියන්නේ. අනික ෆස්ට් තින්ග්ස් ෆස්ට් කියලා මම හිතන්නේ ඒක මුලින් කරගන්න ඕනේ ඒක වශයෙන් මම තමයි මතක් වෙන්නේ මේ ධම් මේ උපදි ගැන කියනකොට මේ රසන කවි ටිකක් තියෙනවා මේක මේ ලොවැට සංග්‍රහය. අද අපිට මුන් හැම අඹදරුවන් උපදින්නේ පින් බලයෙන් බෝ කල් පවතින්නේ උන් කල පින්මය උන් රඳවන්නේ ඉන්සිත ලොබමය තොප පවතින්නේ මේ ප්‍රතිද අඹදරුව වෙන කියන්නේ ඊළඟට කියනවා සීල ගුණේ පිහිටාගෙන නොඉඳේ ආලය කර රකින්නාතප නිබඳේ බාල පියඹු දරුවෝ නම් මෙසඳේ බාල කලට කිලිනාවතු වළඳේ පොඩි කාලේ අර පොල් කට වලින් බත්තිවෝ වගේ තමයි මේ මාත පින් දරුව කියලා කියන්නේ. ලොකු නාමත් පොල් කට කියන්නේ නැහැ නේද මේක. දුක්ගෙන රැස් සිරිති දුක්ගෙන අඹදරුවන් නිති රකිති මොග්ගෙන පිරිසිදු සිල්නම ලකිති. ඒ උපදි ගැන කියන්නේ සල්ලි මුදල් එක දුන්නා නම් ධනෙ එක දුන්නා නම් උච්චර මහන්සියලා ඒක කරන කරාට අදපුන සීලයක් වටගින්නද අපායතන තම බලන්නේ කියලා නිවන් තැන්නද ඉතින් ඒ වගේ මේ සරලම හරි මේ ගැඹුරු දේවල් මේ කල්පවල තියෙනවා ඒ උපදිවල තියෙන සාදී නෙවෙයි يعني ඉතින් ඒ සූත්‍ර දෙකෙන් මම හිතන්නේ දෙපැත්ත අපි හොඳයි ඒක දෙපැත්තකින් බලපු එක ඉතින් මට නම් හිතෙන්නේ දරුවත් තමයි මේ දෙන්න ඒ සෑහෙන ප්‍රශ්න අවදීනකම දෙන්නේ කිසි සංස්කාරේ මේ ඒක චාර්ජ් කරලා නාවු දෙන්නේ නිසා මේ මෙහෙම කොට ගියේ මම හිතන්නේ එහෙම නැතුව මේ උත්සාහ කරන්න කියලා දන්නේ උත්සාහ කරන්න ආගේ කරන්න ඕනේ ඒක පිහිල්ලා මහාන වෙලා හැම පුළුවන් අල්ලපු දෙයක් හැමෝටම කරන්නවත් බෑ ඒක ඉතින් පුළුවන් දේ පුළුවන් හැටියට කරගන්න එක තමයි කියලා මට හිතෙන්නේ. සිය පිටුවෙන් පිරසන්නේ. පිරසන්නසල්සල් යද්වත්ද? අහ හැමදේම පිරසන්නේ නැහැ මම හිතනවා අද ඇත්තටම මේ ගත්ත සූත්‍ර දෙක නම් ඉතාමත්ම යෝග්‍යයි. මොකද අර කිව්වාගේ කෙනෙක් බොහොම අගහින් කම් වලින් බර වෙලා මේ ජීවිතේ එපාවෙච්ච තත්ත්වයකට ගිය කෙනෙක්, අනිත් එක්ක නම් සියලු දේ හිතන පතන ආකාරයට කෙරෙන විදිහට යන කෙනෙක්. ඉතින් මේ දෙන්නම අන්තිමට කෙලවර වුණේ එකම තැනින්. බුදුරජාණන් වහන්සේ අභිමුඛයකට ඇවිල්ලා අන්තිමට මොකද්ද මේ යථා තත්ත්වය කියන එක තේරුම් ගත්තා. ඉතින් ඇත්තටම දැන් අපිට කළ යුත්තේ මොකද්ද කියන එක තමයි දැන් මම හිතා අද සාකච්ඡාවෙන් අපි අන්තිමටම බලන්න ඕනේ අපි විසින් කළ යුත්තේ මොකද්ද කියලා. එතකොට තියෙන දේ තමයි මම හිතන්නේ මූලික වශයෙන් පටන් ගත්තොත් අර අපෙන් යම් කිසි විදිහකින් සීලයක් කැඩෙනවා නම් ඔය සීලය කියනකොට පන්සිල් පදහා විතරක් නෙවෙයි. දැන් අපි මුසාවාදේ කියන තැනට ඇත්තටම පරුසාවාචය කියන ඒවත් ඇත්තටම මේ ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ තියෙන රළු කෙලෙස් ටික නම් අනිවාර්යෙන්ම හැමෝම අත්හරින්නම වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර ඍජු භාවය, Tamanta taman avanga භාවයක් තියෙන්න ඕනේ. අපි මේ මොහොතකටවත් කෙනෙක් රවටන්නවත් කියන්නේ බොරුවක් නොකියන තත්ත්වයට ඒ විදිහට ඒ සීලයක් අවශ්‍යයෙන්ම තියෙන්නම ඕනේ. අද තත්ත්වයේ තියෙනකොට නොයෙකුත් අලුත් මත එනවා සීලය ඕනෙත් නැහැ කියලා මේ නිවන් දකින්න. එහෙම කතාත් ඇහෙන කාලයක් මේක. ඉතින් ඒක නිසා අපි හරි පරිස්සම් වෙලා මේ මූලික වශයෙන් මේ සීලය කියන එක පිළිපදවගෙන අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන එක කෙලින් ඉස්සල්ලාම හදාගන්න වෙනවා. මේ සමාජයේට අනුන්ට දරුදරුවන්ට භාර්යාවට ස්වාමියාට කරදරයක් වෙන්න තියෙනවා. මේ පරිසරය බොහොම හොඳ පරිසරයක් ඇති වෙන විදිහට ජීවත් වෙන දැනගන්න. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ තමන්ගේ පැත්ත හැරිලා මේ ධර්මයේ කියලා තියෙන දේවල් අහලා අපේ ඇතුල් පැත්ත බලාගන්න එක සිද්ධ වෙනවා. ඒක මුලින්ම තියෙන දේ තමයි සතිය වඩන එක. මොකද සතිය කියන එක තමයි අකුසලෙන් අපි අනිත් පැත්තට හරවන්නේ. කුසලයේ පැත්තට හරවන්නේ සතිය. අපිට සතිය නැත්තම් නිතරම අකුසලයේ පැත්තටම තමයි හිත හැරෙන්නේ. මොකද ඒක තමයි සංසාර පුරුද්ද. ඉතින් ඊට ඒ සතිය පවත්වන එක තමයි ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ. සිවුරක් දාගත්තත් කරන්න වෙන්නේ ඒකයි අන්තිමට සතිපට්ඨානේ වඩන එක. සිවුරක් නොදාගත්තත් සතිපට්ඨානේ වඩන එක කරන්න වෙනවා. දැන් ඔතන සිවුරක් දාගන්නේ කී නොදාගන්නේ කී තියෙන වෙනස තමයි සිවුර නොදාගත් ගිහියන්ට සතිපට්ඨානේ වඩන්න තරම්වත් සිහියක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කාම ලෝකයේ දේවල් අපේ ආසාවල් සන්තර්පණය කරන්න, අපේ යුතුකම් ඉෂ්ට කරන්න, අනිත් අයට උදව් කරන්න, ඒ හැම දෙයකින්ම වෙන්නේ අපේ සිහිය අවසිහක් බවට පත් වෙනවා මුගක් වෙලාවට. ඒ වගේම ඉතින් ගොඩක් අකුසල කරගන්නවා. තමන්ගේ සීලේවත් හරියට රකින්න තත්ත්වයක් එන්නේ මේ ඒ සිහිය නැතිකම නිසා. ඉතින් මේ සතිපට්ඨානේ අපි පුරුදු කරනවා නම් ඒවම තමයි හේතු වෙන්නේ ඇත්තම අවසාන වශයෙන් නිර්වාණ ධාතු අවබෝධ කරන්න. ඒ කියන්නේ සතිය වඩනවා කියන්නේ යම්කිසි සමාධියක් වඩනවා. සමාධි සතිය වඩනවා නම් සමාධි ස්කන්ධේම වැඩෙනවා. සමාධි ස්කන්ධේ වැඩෙනකොට ඒ ප්‍රඥා ස්කන්ධේට ඒක තමයි ඊළඟ උදව්ව වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ හිතේ අර අපි කියන්නේ හදිස්සි කලබල වෙච්ච වෙලාවට ලොකු තීරණ ගන්න එපා කියලා කියනවා. ඒ කලබල වෙච්ච වෙලාව කියන්නේ හිත දුවන අවස්ථාවක ඒ ගන්න තීරණ බොහෝ විට වැරදි වෙනවා. ඒතකොට තමයි වැරදි දේවල් කියෙන්නේ, වැරදි දේවල් වලට එකඟ වෙන්නේ. ඒ සේරම වෙන්නේ මේ කලබලකාරී සිහිය නිකන් හැමතැනම දුවන වෙලාවක් ගන්න තීරණේ. ඉතින් අර හිත එකලස් කරන්ඩ මේ සිහිය කියනක උදව් වෙනවා. ඒ එකලස් වෙච්ච හිතකින් තමයි අපිට මේ දේවල් වුණා තේරෙන්නේ. එහෙම නැත්නම් අර ඒ වෙලාවට තේරෙනවා ආපහු නැවතත් කාම ලෝකෙට යනවා. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් අර වැඩි කාලයක් ධාමයේ යෙදීමත් සිත තමන්ගේ දිහා තමන්ගේ පැත්තට හරවලා තමන්ගේ මේ කය කියන එකත් සිත කියන එකත් දිහා බලන තරමටම තමයි අපිට පාසුවක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේක මගේ පෞද්ගලික අදහසක්. ඒ කියන්නේ මේක මේ ගන්න එක නොගන්න එක තමයි වැඩක්. අනිත් එක මේ හරි දේ කියනවා නම් ඒකට පාලි වචන හොයන්න එපා, මේ ගලපන්න එපා කියන එක මම මටම කියාගන්න දෙයක්. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට මේ අපිට හුඟක් හරි දේ ඇහෙනවා. හරි දේ මේ ලෝකයේ ඇත්තටම මේ ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ඒගොල්ලන් බෞද්ධම නෙවෙයි. නමුත් අපිට ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. බෞද්ධ කියන නමක්වත් එහෙම නැත්නම් පාලි වචනයක්වත් පාවිච්චි කළා නෙවෙයි ඒ දේ ඒගොල්ලන් ඒවා කියන්නේ. නමුත් ඒව හොඳට බුදුදහමට ගැලපෙනවා. ඉතින් ඒ වගේ දේවල් පවා අපි ඇහෙනවා නම් ඒකමුත් ගන්න තියෙන දේ ගන්න ඕනේ. අරගෙන තමන් හැදෙන්න බලන්න ඕනේ. ඉතින් ඒක මේ මගේ පෞද්ගලික මේකක් මතයක් විතරයි. ඒකෙන් දෙගෙන වැඩි විශේෂයක් දක්වන්න එපා. කොහොම නමුත් අපේ රළු ගොරෝසුකම් අත්හැරලා දාලා මේක බොහොම අර සාරිපුත්තාවුදුරු කියන්නේ මේ සැඩල් මොකද සැඩල් කුලේ කෙනෙක් වගේ පාර යනවා කියලා. ඒ තරම් මේක ඔළුව නවාගෙන බොහොම මේ අමුතුම ගමනක් යන්න තියෙනවා අපිට. ඉතින් ඒක හිතලා කොහොම හරි දැන් කරන්න තියෙන දේ බහුලීකරණය තමයි වෙලාව වෙනම වෙන් කරගෙන සමන්ට පුළුවන් පුළුවන් විදිහට ඒ වගේම මේ සතිපට්ඨානයේ සීහිය පිටව ගන්න මහන්සි ගන්න එකෙන් ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. මට මතක් වෙනවා දාර්ශීරි හාමුදුරුව ගැන කතා කරනකොට දාර්ශීරි හාමුදුරුව තමයි අපි හැම වෙලාවෙම උදාහරණයට ගන්නේ දුටු දුටුවා පමණයි කියන ඒ සංසිද්ධියත් එක්ක. අපි ඇත්තට මේ අතීත කතාව බැලුවොත් ඊට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මහාන වෙලා ගල් පර්වතයකට යොදුන් හතරක් දුක දුස ගල් පර්වතයකට ඉන්මගක් තිරා නැගලා ඉන්මගට පයින් ගහලා රහත් වෙනකම් මෙතනින් බහින්නේ නැහැ කියලා අර්ථයෙන් ඒ අර්ථයෙන් දැඩි අධිෂ්ඨානයකින් වීර්ය වඩපු උත්තම. ඉතින් ඒ වීර්යෙමත් එදා ප්‍රතිඵල හම්බුනේ නැහැ. නමුත් ඒ ප්‍රතිඵලය තමයි ඊළඟ භවයේදී මේ විදිහට ප්‍රතිඵල ලැබුණේ වචනේ අහනකොටම ධර්මය අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ අපි අද කරන හැම දෙයක්ම අපේ ඉන්දිය ධර්ම දියුණු කිරීම සඳහා යෙදෙනවාමයි. ඒ ගැන කිසිම කනගාටුවක් වෙන දෙයක් නැහැ. අද අපිට භාවනා පැයක් වාඩි වෙලා භාවනා කරනකොට අපි වඩන්නේ වීරය. නමුත් අපේ හිත හැමතැනම දුවනවා. ඒකට කලබල වෙලා කුක්කුච්චය හදාගෙන කුසල කර්ම කරගන්නව නෙමෙයි. එතෙන්දි හිතන්න ඕනේ අපි මේ දැන් කරන එක මේ වඩන වීරය අපිට කවදාකාරි නිවන් දකින්න නම් මේ වීරයත් ඒකට ආශේවන ප්‍රත්‍යයෙන් නැත්නම් වෙන මොනවා හරි ප්‍රත්‍යකින් සත්‍ය වෙලා අපිට මේක හම්බ වෙනවා කියන විශ්වාසයෙන් ඒක කරනවා නම් හරිම ප්‍රයෝජනවත් වෙන එකින්ද කවදාවත් නරක භාවනාවක් කියලාවත් නරක දෙයක් කියලා නැහැ. මේ ප්‍රතිපත්ති යෙදෙනකොට ඒකෙන් හොඳක්මයි සිද්ධ වෙන්නේ. ඒකින්ද ධෛර්යමත් වෙලා කරන දේ තව තවත් වැඩිපුර කරගෙන ඉදිරියට යන එක තමයි කරන් තියෙන අපිට යම් අවස්ථාවක් આવොත් සියල්ල අතහැරලා යන්න ඒකට ලෑස්තියක් හදාගන්න හැදී ඉබේම ඒක තේරෙනකොට ඒ විදිහට මම කියනවා සමා වෙන්න වැඩි කුරුටි වුණා නම් ඒකිනු අද විශේෂයෙන්ම අපිට විශේෂයෙන් සම්බන්ධ වුණා අපේ කල්යාණ මිත්‍ර ධර්මසිරි මහත්මයා. ඉතින් මම හිතනවා අද ඒක වඩා අපේ කටහඬ වල හැමදාම ඇහිලා දැන් එපා වෙලත් ඇති ධර්මසිරි මහත්මයා අද ඉතාමත්ම සිත් ගන්න ආකාරයට අපිට මේ සූත්‍ර දෙකම විස්තර කරලා දුන්නා. ධර්මසිරි මහත්මයා ඔබතුමාට අනන්ත ප්‍රමාණ පින්. මම හිතනවා හොඳ කරුණු ටිකක් මතු කරලා දුන්නා ඔබතුමා. ඒ වගේම වෙනදා වගේම දල්වත්ත මහත්තයා හොඳ විදිහට අපේ කාලය අපිට මේ ධර්ම මානසිකාර්ය කී දෙන්න ඉඩ සැලසුවා. ඉතින් ඔබ දෙපළටම ඉතාමත්ම කෘතඥතාවය වෙනවා. ඒ වගේම අදක උපදවගත්තා වූ සියලු කුසල ධර්මයන් ඔබ දෙපළට අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම කල්යාණ මිත්‍රයන්ට අද ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතුවත් අප හා සම්බන්ධ වෙලා මේක අහගෙන ඉඳලා ප්‍රශ්න වලින් හැමෝටම ඉතාමත්ම පිං. එහෙමනම් අපි හෙට දවසේ දරුවත් මහත්මයා මම හිතන්නේ දවස් සාකච්ඡාවට යොමු වෙනවා. අනිත් අපිට පාලි පාඩම තියෙන හින්දා මට පෞද්ගලිකව සම්බන්ධ වෙන්න වෙන එකක් නැහැ. නමුත් අනිත් හැමෝම හෙට සාකච්ඡාවට එකතු වෙන මේ ගෞරවයෙන් ඉල්ලනවා. අන්තිමට මම දරුවත් මහත්මයාට යොමු වෙලාම නිමකරුනේ දරුවත් මහත්මයා. සත්‍යද තෙරුවන් සරණයි. අද කියන්නේ වාදක වගේ හැමදෙනාම බොහොම උනන්දුවෙන් අපිට කාර්යනා ඉදපත් කරා. බොහොම වටිනා සාකච්ඡාවක් වුණා ගෞරවනීය සම්මාසින් නැති දවසේදී අපි එකිනෙකා උනන්දු කරගෙන මේ බලාපොරොත්තු වෙමයි කරන්නේ සාකච්ඡාවන්. ඉතින් කිසියම් විදිහකින් අපහැදිලි බවක් ගැටළු සාකච්ඡා බවක් ඇති වුණා නම් සාකච්ඡාව තුළ සමා වෙන්න. ඉතින් මේවා මුලට කියන්නේ මේ කල්යන් මිත්‍ර සාකච්ඡා කියලා නේ. එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා උන්වහන්සේගෙන දේශනාවක් නෙමෙයි අපි සාදුසෞද කියලා අහන් ඉන්න. ඉතින් අපි අපේ අදහස් තමයි සමහරට ඉල්ලු මත වී කියන වචනෙන් කිව්වා. ඉතින් ඒ සූත්‍රේ කොටස සූත්‍රේ කියලා ඉවලා යෝසේ අපි හිතන පතන දේවල් තමයි කියවන්නේ. ඒකට ඒවට වී කියන්න පුළුවන් අදහස් වෙන්න පුළුවන්. ඒ අදහස් තමයි. ඒකට ඉතින් ඒවා තමයි අපි හරි වැඩි හරි වැඩි දේවල් හරි කරගෙන නොදන්න දේවල් දැනගෙන යන්න කල්පනා කරන්න. ඉතින් අර ප්‍රසන්න මහත්මිය අවසානයේ මතක් කරා අපිට රහතන් වහන්සේලා කියන ගිහි ජීවිතේ ඉඳලා සාහස වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක කොහොමද මතක් කරපේ අපිට ආරතිමුණ දෙක අමතක වෙලා හිටුණේ. එතකොට මම දින හතක් කතා ඒ වගේ දේවල් අපි කියන කාරූපක් කාට කරගෙන දන්න දේවල් මතක් කරගෙන යන සාකච්ඡාවක්. ඉතින් බොහොම පින් හැමදෙනාම ඉදිරිලයිකට අපි හෙට දවසේදී නැවතත් මුණ ගැහෙමු. හෙට දවසේදී අපි අපේ අලකු මාතේ යෝජනා කරපු සූත්‍ර දේශනාව සාකච්ඡාවට ගමු. ඉතින් මම උත්සාහ කරනවා සවන්වස් කෙනෙක් ඔයලා මේ දේශනාව මතක් කරලා උන්වහන්සේට සාකච්ඡාවට ගන්න කියලා කියන්න. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.